කෘතවේදී ගුණානුස්මරණ පින්කමයි මේ ඇත්තන් මේ සිද කරන්නේ. මෙවැනි පින්කම් පින්නතුනේ අපට කරාතුරකින් දකින්න පුළුවන් පින්කම්. ඒකට හේතුව තමයි බොහෝ වෙට අපි දකිනවා ඇතැම් විට වැඩි හිටියය තමන්ගේ අම්මල සාස්තල මිය ගියාම පුණ්‍යානුමෝදනා කරනවා. නමුත් ස්වාමි පුරුෂේ ස්වාමි දේනියක් වෙනුවෙන් මේ අවුරුදු 7ක් ගත වෙන අවස්ථාවකදී මෙවැනි පින්කමක් සිදු කරන අවස්ථා අපට දැක ගන්න ලැබෙන ඉතාම කලාතුරකින්. එතකොට මෙවැනි පින්කම් පිළිබඳව අපට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ සත්පුරුෂ පින්කම් හැටියටයි. සත්පුරුෂ ඒ වගේම ඕනෝන්ගේ ගුණ ගන්න නැත්නම් තමයි මෙවැනි පින්කම් සිදු කරන්නේ. ඇතැම් විට අපි අම්මල තාත්තලගේ ගුණ සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කළාට මියගිය ස්වාමි දේනියක් වෙනුවෙන් පින්කම් කරලා මේ අවුරුදු 7ක් ගත වෙන වගේ අවස්ථාවකදී පින්කම් කරන අවස්ථා තියෙන්නේ ඉතාම කලාතුරකින්. අපිට මේ පින්කම දිහා දකිනකොට කියන්න පුළුවන්කම තියෙනවා ඒ හේමන්ත මහත්මිය, හේමන්ත මහත්මයා සිය ස්වාමි දේනියක් සමග බොහොම පුළුපගව සමගියෙන් හිටියාය කියන එක අපට පැහැදිලි වෙනවා. ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගේ ගුණයන්ට ගරු කරමින් සිටීමේහි ප්‍රතිඵලයක් ඇටියටයි මෙවැනි පින්කමක් සංවිධානය වන්නේ. ඉතින් ඒ ගැන කල්පනා කළා ඒ මහත්මයාට සතුටට පත් කරන්න පුළුවන්. අනිත් හැම දිනාටම මේක හුඟක් හොඳ ආදර්ශයක්. අපි ඇතැම් විට දැකලා තියෙනවා ස්වාමි භාර්යාවන් ඒ වගේම ස්වාමි පුරුෂයන් ජීවත් වෙන කාලේ ඇතැම් විට ඔවුන් සමග විරසක වෙලින අවස්ථා බොහෝ විට අපිට දකින්නට පුළුවන්. ඒ ජීවත් වෙන කාලේදී ඇතැම් විට සමහරකට ඔවුන් එපා වෙන ගතියක් තියෙනවා. නමුත් මිය ගියාට පස්සෙත් මේ වගේ සිහිපත් කරන්නේ ජීවත් වෙලින කාලේ හොඳට සතුටෙන් හිටියේ නැත්නම්. ඉතින් යටින් කල්පනා කරන විට හේමන්ත මහත්මයාගේ ගුණය මෙහිදී ප්‍රකට වෙනවා. ඒ වගේ මේ දරු දෙපළටත් ලොකු ආදර්ශයක් තමන්ගේ පියතුමා ඒ මෑණියන් වෙනුවෙන් මේ වගේ පින්කමක් සංවිධානය කරන ආකාරය දිහා දකිනකොට ඒ දරුවන්ටත් ලොකු ආදර්ශයක්. ඒ දරුවන්ටත් පියතුමා ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. අපේ අම්මා අපි කුඩා කාලේම මිය ගියා. මිය ගියත් අපේ අප්පච්චි මේ වගේ පින්කම් කරලා අපේ අම්මට පින් අනුමෝදන් කරනවා කියන එක දකිනකොට ඒ දරුවන්ට ඒ මියගිය අම්මා ගැන නෙවෙයි ගෞරවයක් ඇති වෙන්නේ ජීවත් වෙන පියා පිළිබඳව. ඒ නිසා ඒ පියා ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න මේ දරු දෙපළටම හොඳ අවස්ථාවක්. ඈ අපේ අම්මට අපි සැලකන වගේම අපේ පියතුමාට අපි හොඳට ඉගෙනගෙන අම්මා තාත්තා වයස ගැන කාලෙක අපි ආය වෙනුවෙන් සියලුම දේවල් කරන්නට ඕන. අපි වෙනුවෙන් සියලුම කැපවීම අපේ අම්මා තාත්තා කරනවා. ඒ නිසා අම්මා තාත්තට අපි කුඩා කාලේදී කීකරු වෙනවා වගේම එයත්න්ට අපහසු කාලයක් වෙන අවස්ථාවක් එනවා. එදාට අපි හොඳට සලකන්න ඕන කියන හැඟීමක් මේ දරු දෙපළගේ හිතේ ඇති කරගන්නට ඕන. ඒකක් මෙවැනි පින්කම් වලින් මම බලාපොරොත්තු වෙන දෙයක්. පින්නතුණිය බුදුහාමුදුරන්ගේ දහම කියලා කියන්නේ අපේ ජීවිතයට තියෙන මහා ලෝක රැකවරණයක්. බුදුහාමුදුරන්ගේ දහම කියලා කියන්නේ පින්නතුණි අපේ ජීවිතයේ නිවැරදි මාර්ගයට යොමු කරගන්නට අපට උපදෙස් දෙන මහා ලොකු ආලෝකයක් වගේ. බුදුහාමුදුරුවරක් දේශනා කරනවා මම අතීතයේ දැනුත් මතුවටත් කරුණු දෙකක් විතරයි දේශනා කරන්නේ කියලා. මොකද මේ කාරණා දෙක දුකත් දුක නැති කිරීමත් විතරයි කියන කාරණේ. සමස්ත බුදුදහමම කියලා කියන්නේ පින්නතුනි දුක නැති කිරීම සඳහා දේශනා කරපු දහමක්. මේක ඉතාම වටිනා කාරණයක්. එහෙනම් පින්නතුනි අපි කල්පනා කරලා බලන්න වටිනවා අපි අපේ ජීවිතයට කොයිතරම්නම් බුදුදහම සම්බන්ධ කරගෙන තියෙනවාද කියන කාරණේ. අන්න ඒ කාරණය සම්බන්ධ කරද්දී ඒ ගැන හිතද්දී ඉතාම වැදගත් සූත්‍රයක් තමයි අද අප මේ පින්නතුන්ට ධර්ම දේශනා කිරීම සඳහා තෝරාගත්තේ. සූත්‍රේ නම තමයි හට්ඨපාල කියන සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ නොයෙක් තැන්වල ධර්ම දේශනා කළා. එහෙම ධර්ම දේශනා කරන අවස්ථාවේදී ඉන්දියාවේ මධ්‍ය දේශයේ එක්තරා ප්‍රදේශයක් තිබුණා කෝරව්ය කියලා. මෙන්න මේ කෝරව්ය කියන ප්‍රදේශයේදී උන්වහන්සේ වැඩම කරපු අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ හිටිය සිටුවරයාගේ එකම පුතා, ඒ පුතාගේ නම තමයි රක්ෂපාල, මේ කුමාරයාත් බුදුහාමුදුරන්ගෙන් බණ අහන්නට ඒ ස්ථානෙට ආවා. ඇවිල්ලා උන්වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේදී මොහු වෙනකොට බොහෝ පිරිසක් ඒ ආසනෙට රැස් වෙලා හිටියා. මේ සිටු කුමාරය ඈතින් ඉඳගෙන බණ ඇහුවා. ඈතින් ඉඳගෙන බණ අහලා ඉවර වෙලා ඒ පිරිස බණ අහලා ඈතට ගියාට පස්සේ බුදුහාමුදුරන්ගේ ළඟට මේ තරුණ මානවකයා ආවා. ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා, ස්වාමීන් වහන්සේගේ මම බණ හොඳට අහගෙන හිටියා. මේ බණ අහලා ඉවර වුණාට පස්සේ මට හැඟීමක් ආවා, මේ වගේ වටිනා දහමක් හොඳින්ම පිළිපදින නම් ගිහිගෙන් නික්මෙන්න ඕන කියන හැඟීමක් මට ඇති වුණා. එනිසා ස්වාමීන් වහන්සේ මම කැමතියි මහාන වෙන්න කියලා මේ රට්ටපාල කියන කුමාරය සඳහන් කළා. ඉතින් බුදුහාමුදුර සඳහන් කරන කුමාරය ඔබට මහාන වෙන්න පුළුවන්, ඒකට ගැටලුවක් නැහැ. හැබැයි යෝග ඔබගේ දෙමෝපියන්ගෙන් අවසර ගන්න ඕන කියලා. දැන් මේ කාලේ වරේට බුදුහාමුදුර එක්තරා ප්‍රඥප්තියක් පනවල තිබුණා. කෙනෙක් මහාන වෙනවා නම් මහාන වෙන කලින් දෙමෝපියන්ගෙන් අවසර ගන්න ඕන කියලා. අන්න ඒ අනුව මේ කුමාරයාට කිව්වේ, එහෙනම් ඔබ දෙමෝපියන්ගෙන් අවසරයන් එනතේ කියලා. මේ අවස්ථාවේදී කුමාරයා හිතුවා දෙමෝපිය කැමති වෙයි කියලා. නමුත් වෙනතුනේ මේ කුමාරයා ගෙදර ගියා, දෙමෝපියන්ගෙන් අහුවා, මේ ඒ රටේ හිටිය ප්‍රධානම සිටුවරයානේ. ඒ කාලේ වෙනතුනේ බුදුහාරයන් කාලේ සිටුවරු කියලා කියන්නේ මහා ව්‍යාපාරිකයෝ. ඇතැම් විට රජතුමාට වඩා ධනිය තියෙනවා ව්‍යාපාරිකයන්ට. දැන් කාලේ උනත් එහෙම ඇතැම් විට රටේ රජතුමාට වඩා ධනිය තියෙන ව්‍යාපාරිකයන් ඉන්නවා. එතකොට මේ ප්‍රදේශ සිටිය මහා ව්‍යාපාරිකයෙකුට, මහා ධනවතෙකුට තමයි සිටුවරයෙක් කියලා කියන්නේ. මේ සිටුවරයාටත් සිටුදේවියටත් සිටිය එකම පුතා රට්ටපාල කුමාරයා. මේ කුමාරයා මහාන වෙනකොට දෙමව්පිය කැමතුනේ නැහැ. කිසිසේත්ම මේ දෙමව්පියන් කැමතුනේ නැහැ. පළවෙනි වතාවටත් ඇහුවා, දෙවෙනි වතාවටත් ඇහුවා, තුන්වෙනි වතාවටත් ඇහුවා. ඊට පස්සේ මේ කුමාරයා මහාන වෙන්න නොදෙනවා නම් ආහාර අනුභව නොකර මී යනවා කියන දැඩි තීරණයකට ආවා. මේ අවස්ථාවේදී පින්නතුනේ බොහෝ දින ගණනක් ගියා, ඒත් ඔහු ආහාර අනුභව කළේ නැහැ දෙමව්පිය අවසර දෙනකම්. මේක දැනගම රට්ටපාල කුමාරයාගේ යහළුවෝ මේ ස්ථානෙට ආවා. ඇවිල්ලා දෙමව්පියන්ට කිව්වා, මොකද මේ කරන්නේ? මේ කුමාරයට මහාන අවසර දෙන්න. මහානවදී මේ කුමාරය දකින්න හරි ඉන්නවා, මහාන වෙන අවසර නොදුන්නොත් මේ කුමාරය දකින්නවත් ලැබෙන්නේ නැහැ කියලා. මහාන වුණත් පස්සේ කාලයට හැමිට නැවත ගෙදරෙන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ වගේ මේ යහළුවන්ගේ අදහස මත දෙමව්පිය අවසානයේදී කැමති වුණා මේ කුමාරයට මහානෙන අවසර දෙන්න. මේ මහා ධනස්කන්ධයත් කිමිච්ච මහා සිටුවරයෙකුට සිටු දෙවියෙකුට සිටිය එකම පුතයි මේ. ඔහුට මේ රට්ටපාල කියලා නම යෙදුවේ රටට වෙසණයක් ඇති වෙච්ච අවස්ථාවකදී මුළු රටට මුණත් කැම දෙන්න පුළුවන් තත්ිය ආහාර පාන ආදීන් මුළු රටක් පෝෂණය කරන්න පුළුවන් මට්ටමට ධනයක් කිමිච්ච කෙනෙක්. එවැනි ධනයක් කිමිච්ච කුමාරයෙක් තමයි මේ මහානුනේ. මහානල පිනතුනි කලක් බුදුහාමරගේ සමීපයේ හිටියා. ඉඳලා පස්සේ කාලේ මේ කුමාරයා ආරණ්‍යගත ප්‍රදේශයක වාසය කළ බණ භාවනා කළා. බුදුහාමරගේ කමඨාන ආරම්භ කළා. මෙහෙම බණ භාවනා කළ ටික කලක් ගියාට පස්සේ මේ කුමාරයා අන්තිම උතුම් අභිලාෂයක් සඳහා මහානුනා නම් අන්න ඒ මහාන වෙච්ච අභිලාෂයේ ඉස්තිත කළා. කුමක්ද? රහත් භාවයට පත් වුණා. බුදුහාමරෙන් කාලේ එක්තරා ක්‍රමයක් තමයි, එක්තරා සිරිතක් තමයි. උන්වහන්සේගෙන් මහණෙන අය බුදුහාමරණ ළඟම දිගට වැඩ හිටියේ නෑ. බුදුහාමරණෙන් අවවාදන ශාසනා ගන්න ඒ අය ඈත ප්‍රදේශවල විවේක ස්ථානවල ගිහිල්ලා බණ භාවනා කරනවා. ඉතින් මේ දැන් රට්ටපාල හාමුදුරුවෝත් කලි ඒ වගේ ඈත ප්‍රදේශයක ගිහිල්ලා භාවනා කරලා කලක් ගත වෙලා රහත් භාවයට පත් වුණා. රහත් භාවයට පත් වෙච්ච මේ ස්වාමීන් වහන්සේ ඊළඟට මේ තොරතුරු කියන බුදුහාමරණගේ සමීපයට වැඩම කළා. එතකොට බුදුහාමරණ දන්නවා කෙනෙක් ඈත ප්‍රදේශයක ඉඳගෙන එනකොටම ඒ පුජ්‍යලයාගේ ආධ්‍යාත්මික සත්‍ය ගැන බුදුහාමුදුරු දන්නවා පැහැදිලිවම. අය අහන දෙයක් නැහැ. නමුත් බුදුහාමුදුරන්ගේ ස්ථිරසක් තිබුණා ඒ එන කෙනාගෙන් අහනවා කොහොමද ඒ තොරතුරු කියලා. බුදුහාමුදුරු ප්‍රධාන වශයෙන් අහන කාරණා දෙකක් තියෙනවා. ඒ අහන කාරණා දෙකෙන් පළවෙනි කාරණය තමයි ඒ ප්‍රදේශයේ හොඳට ධාන්‍ය ලැබෙනවද කියලා අහනවා. සිව්පස්සේ හොඳට ලැබෙනවද කියලා අහනවා. ඔබ තමයි මුලින් අහන ප්‍රශ්නේ. දෙවෙනි අහන ප්‍රශ්නේ තමයි හොඳට භාවනා කළාද කියලා. බලන්න බුදුහාමුදුරුවෝ කියන්නේ ඊටම ප්‍රායෝගික ශාස්ත්‍රවරේ. ඉස්සෙල්ලාම භාවනා කරනවද කියලා අහන්නේ. ඉස්සෙල්ලා අහන්නේ දානමාන හොඳට ලැබෙනවද, සිව්පස්සේ ලැබෙනවද කියලා. පසුව තමයි අහන්නේ භාවනා කරනවද කියලා. එතකොට මේ ප්‍රශ්න දෙක අහනකොට මුලින් ඇහුවා, මුලින් අහපු අවස්ථාවේදී කිව්වා හොඳට ස්වාමීන් වහන්සේ සිව්පස්සේ ලැබෙනවා. ඊළඟට මම හොඳට භාවනා කළා. මං කිසියම් අපේක්ෂාවක් සඳහා මහත් වූ පරිත්‍යාගයක් කළා මහණුනා නම් මං අන්නේ අභිලාෂය ඉෂ්ට සිදු කරගත්තාය කියලා සමන වහන්සේගේ සතුට ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ අවස්ථාවේදී මේ රට්ටපාල හාමුදුරන්ට සතුට ප්‍රකාශ කළා. භාග්‍යවත් වහන්සේට වැඳ නමස්කාර කරු මේ ස්වාමීන් වහන්සේ ඊළඟට පින්නතුනේ සමීපයේ තියෙන එක්තරා රජ කෙනෙකුගේ රජ උයනකට ගියා. රජ උයනේ දවස් කීපයක් සිට විවේකීව. ඒ කාලේ රජවරුන්ට උද්‍යාන තිබුණා. අන්නේ උද්‍යානයේ ඉන්න ගමන් මේ කුමාරයා අර දෙමෝපිය බලන්න කියලා අදහසක් ඇති වුණා. දැන් කාලේ වුණත් ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදි වුණාම ඒ දෙමෝපිය බලන්න කාලෙකට පස්සේ යනවා. හැබැයි දැන් කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදි වුණාම දෙමෝපිය බලන්න යන කලින් දෙමෝපියන්ට කලින් කියන අහල් දාස එනවා කියලා. ඇතැම් විට අම්මා තාත්ත කරන්නේ දානමාන ආදිය සකස් කරලා ඒ ස්වාමීන් වහන්සේ පිළිගන්න සූදානම් ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාර්යයේ මෙච්ච සිරසක් තමයි දෙමාපිය බලන්න යනවා කියලා අමුතුවෙන් නිවසට යන්නේ නැහැ. මොකක්ද එහෙනම් කරන්නේ? ඒ නිවස ඉදිරිපිටින් පින්නපාත යනවා. පින්නපාත යනකොට අම්මා තාත්ත දෙන්න ඉදිරියට ඇවිල්ලා පින්නපාතේ බෙදුවත් බලනවා නැත්නම් නැහැ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. එතකොට පින්නතුනේ මේ රට්ටපාල හාමුදුරුවෝත් කලි අර වගේම තමන්ගේ සිටු මැදුර ඉදිරියෙන් පින්නපාතේ වැඩම කළා. පින්නපාතේ වැඩම කරනකොට අර නිවස ඉදිරිපිට අර පියතුමා හිටිය සිටුමා. මේ සිටුමාට අඳුරගන්න බැරුවන මේ කුමාරයා මේ ස්වාමීන් වහන්සේ. අඳුරගන්න බැරුණා විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේලා සමග ටිකක් අමනාපෙන් හිටියේ. කුමක් ගමනාපේ තමන් හිටියේ එකම කුසා මේ හාමුදුරු නිසායි මහණුනේ කියලා. මේ හාමුදුරුවෝ අර ඉදිරිපිට පින්නපාතේ බලාපොරොත්තු වෙමින් ඉන්නකොට අර සිටුවරේ අමනාපෙන් කතා කළා. ඔබ වගේ කෙනෙක් ඇවිල්ලා තමයි මටත් මගේ පුතා නැති කලින් කියලා අර ස්වාමීන් වහන්සේට බහින්න ගත්තා. මේ තමන්ගේම පුතාගේ ගෙදරට පින්නපාතේ ඇවිල්ලා තියෙන කෙනා හඳුනගත්තේ නැහැ. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී මේ නිවසේ වැඩ කරපු සේවකාවක් ඊට කලින් දවසේහි ඉඳුල් බත් වර්ගයක් අහක දාන නිවස ඉදිරිපිටට අරගෙන ආවා. අරගෙන ආපු අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ දැක්කා. දැකපු අවස්ථාවේදී මේ හාමුදුරුවෝ කියනවා නැගණියනේ ওই බත් එක අහක දානවා නම් මගේ පාත්‍රයට බෙදන්න කියලා. මෙහෙම කියනවත් එක්කම අර දාන ටික බෙදුවා අර ආහාර ටික බෙදුවා. බෙදනවත් එක්කම මේ කාන්තාවේ ගෙදරේ සේවය කරපු සේවිකාව මේ ස්වාමීන් වහන්සේ හඳුනාගත්තා. උගාක් කලින් ඉඳන් මේ ගෙදර වැඩ කරපු කෙනෙක් නිසා මහනලෙ හිටියත් හඳුනාගන්න පුළුවන්කම ඇති වුණා. ඊට පස්සේ නැවත වහාම නිවස ඇතුළට ගිහිල්ලා කිව්වා මේ වැඩම කලින්නේ ස්වාමීන් වහන්සේ කියලා ගෙදරම හාමුදුරුවෝ කියලා මේ කිව්වා. එතකොට තමයි දෙමාපියෝ හඳුනාගත්තේ. නමුත් මේ ස්වාමීන් වහන්සේ ගෙදරින් ඉක්මලා ඒ සමීපයේ තිබිට ගහක් ළඟට ගිහිල්ලා වාඩි වෙලා අර දානිටට වැඳුවා. රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුනේ සුවිශේෂ හැකියාවක් තියෙනවා. ඕනෑම පිළිකුල් දෙයක් පිළිකුල් නෑ කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම පිළිකුල් දෙයක් සුබ දෙයක් හැටියට මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම සුබ දෙයක් ශනිකව අසුබ දෙයක් හැටියට මෙනෙහි කරන්න පුළුවන්. මේ පින්නතුන හරියට බුදුහාරයන් කාලේ සමහර ස්වාමීන් වහන්සේලා පින්නපාතේ වැඩ වැඩම කරනකොට ඇතැම් විට ලාදුරු රෝගීන් පින්නපාතේ බෙදනකොට ලාදුරු රෝගීන්ගේ ඇඟිල්ල ඇඟිලි පුරු ගැළවිල පාත්‍රයට වැටිලා තියෙනවා. එවැනි අවස්ථා ගැන බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. එතකොට එවැනි අවස්ථාවලදී ස්වාමීන් වහන්සේ කරන්නේ අර කොට සයින් කළා දානිටික වරන්දන කිසිම පිළිකුලක් නැහැ. එතකොට රහතන් වහන්සේ කියනගේ ස්වභාවය මේකයි. එතකොට ඕනෑම පිළිකුල් දෙයක් පිළිකුල් නැහැ කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඕනෑම පිළිකුල් නැති ඕනෑම සුන්දර දෙයක් ක්ෂණිකව ඒකේ තියෙන යථාර්ථය මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම පිළිකුල් වූද පිළිකුල් නොවෙන්නා වූද දේවල් ගැන ක්ෂණික ඕනනම් මධ්‍යස්ථහි නියමකට පත් වෙන අවශ්‍ය නම් කැමති නම් ඒ චේතනාවටත් පත් වෙන්න පුළුවන්. ඒ වගේ හැකියාවක් ඉද දින කරපු උත්තමයන් තියෙනවා. නමුත් අපි කොහොමද? අපේ ස්වභාවය කොහොමද? අපි ඇසට ලස්සන රූපයක් දැක්කොත් එහෙන් කනට අමීර ශබ්දයක් ඇහුවොත් අපි ඒ ශබ්දයට නතු වෙනවා. ඒ ශබ්දයට මුලා වෙනවා අපි. ඇතැම් එක හිත නරක් කරගන්නවා අපි. ලස්සන රූපයක් දැක්කොත් උඟාක් සතුට වෙනවා. ඒ ලස්සනම රූපයේ පොඩ්ඩක්කින් වෙනස් වෙනකොට අපි දුක් වෙනවා. අපි එතුනේ මානසික ලොකු දුකක් ඉඳිනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙකුගේ වෙනස ඒකයි. උන්වහන්සේලාට අර බාහිරින් එන දුක් ටික එන්නේ නැහැ. ඒක උන්වහන්සේලා ලැබපු ආත්මික ශක්තියේ ලක්ෂණයක්. එතකොට මේ ස්වාමීන් වහන්සේට ඊට පස්සේ දවසේ එදා ආදානි උන්වහන්සේ නැවත පිළිගත්තේ නැහැ. ගෙදරට වඩින්න කියලා දෙමව්පියන් අපි යන ආරාධනා කළා. නමුත් ආරාධනා කරත් මේ රක්ෂකවන හාමුදුරුව නැවත දානට ගෙදර වැඩියේ නැහැ. නමුත් මේ සිටුතුම ආරාධනා කළේ නම් ස්වාමීන් කරුණාවෙන් ඊළඟ දවසේ අපේ ගෙදරට වඩින්න කියලා දානට. ආරාධනා පිළිගත් ස්වාමීන් වහන්සේ දෙවනි දවසේ නිවසට වැඩම කළා. දෙමාපියන්ට බණ කියලා නැවත වැඩම කළා. ඒ නිවසේ වැඩම කරපු අවස්ථාවේදී බලාපොරොත්තු වුණා මේ නිවසේ දෙමාපියන් මේ හාමුදුරංග නිවසේ රඳවා ගන්න පුළුවන්ද කියලා. නමුත් තේරුම් ගත්තේ ඒක පුළුවන් කමක් නෙවෙයි කියලා. ස්වාමීන් වහන්සේ අර නිවසින් වැඩම කළා අර කලින් අපි සඳහන් කරපු ආකාරයට හරි රජතුමාගේ උයනට වැඩම කළා. උයනේ විවේකීව හිටියා. විවේකීව ඉන්න අවස්ථාවේදී උයන බාරව හිටියේ උයන පාලකයා මේ ස්වාමීන් වහන්සේව හඳුනාගත්තා. මොකද මේ ඉතාම ජනප්‍රිය කෙනෙක් ඒ කාලේ හිටිය රටේ මේ දෙමව්පියෝ ඒ නිසා එයාගේ එකම පුතා මේ මහනෙලින් අවස්ථාවේදී රටේ ලොකු රාජ්‍යයක් තිබුණා මෙවැනි ධනවත් කෙනෙක් පැවිදිලා ඉන්නවායි කියලා. එතකොට මේ උද්‍යාන පාලකයා කලිය රටේ රජතුමාට ප්‍රදේශයේ රජතුමාට ගිහිල්ලා කිව්වා ස්වාමීනි අපේ මේ පිටුතුමාගේ පුතා මහනෙල ඔබතුමාගේ ඌවෙන්නේ දැන් ඇවිල්ලා ඉන්නවා කියලා. රජතුමාට ලොකු ඌමනාවක් ඇති වුණ මේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරා. ඒ අදහස් ඇති වෙලා ගිහිල්ලා මේ ඌයට ගිහිල්ලා මොකද කළේ මේ ස්වාමීන් වහන්සේට වැඳලා ස්වාමීන් වහන්සේගෙන් තොරතුරු ඇහුවා. මෙහෙම තොරතුරු අහන අවස්ථාවේදී පින්තුනි ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. මොකද මේ ප්‍රශ්නය? ස්වාමීනි බොහෝ දෙනා මහාන වෙන්නේ එක්කෝ වයසට ගිහිල්ලා. වයසට ගිහිල්ලා සලකන්න කාත් කවුරුවත් නැති වෙච්ච අවස්ථාවේදී තමයි සමහර අය මහාන වෙන්නේ. නමුත් ඔබ වහන්සේ එහෙම මහානක් එහෙම වයසට ගිහිල්ලා නැහැ. ඉතාම බද්‍ර යවුවනේ ඉතාම සුරූපී කෙනෙක් ඔබ වහන්සේ තාම. ඇයි එහෙනම් ඔබ වහන්සේ මේ වයසට යන කලින් මහානුනේ කියලා ඇහුවා. ඊළඟට අහනවා තවත් සමහර අය මහාන වෙන්නේ දුක්පත්කම නිසා. සලකන්න කාත් කවුරුවත් නැති වෙච්ච අවස්ථාවේදී ජීවත් වීමේ ක්‍රමයක් හැටියට සමහර අය තමයි මහාන වෙනවා. නමුත් ඔබ වහන්සේට එහෙම ගැටලුවකුත් නැහැ. මහා ධනස්කන්ධයකට හිමිකම් කියන දෙමව්පියෝ තාම ඉන්නවා. ඒ දෙමව්පියන්ගේ ධනයට හිමිකම් දෙන එකම කෙනත් ඔබ. ඔබ දැන් මේ ඉතාම සැකවරණයක් තියෙන අවස්ථාවේදී මහාන වුණා. ඇයි මේ කාලේදී මහාන වෙන හේතුව කියලා ඇහුවා. ඊළඟට අහනවා තවත් සමහර අය මහාන වෙන්නේ රෝගී වුණාම. රෝගී වුණාම රෝගී භාවයෙන් සුව වීමේ උපක්‍රමයක් හැටියට මහාන වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කාලීදී රාජකීය වෛද්‍යවරේ ජීවක වැඩ මහත්මයා ඔහු වැඩකම් කළේ රටේ රජතුමාටත් බුදුහාමුදුරන්ට විතරයි. බුදුහාමුදුරන් සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට. ඒ නිසා ඒ කාලේ සමහර අය තම මහාන වෙලා තියෙනවා මේ ජීවක වැඩ මහත්මයෙන් ප්‍රතිකාර ගන්න. නමුත් ඔබ වහන්සේ එහෙම ලෙඩ වෙනස් නෙවෙයි මේ මහාන වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා දුක්පත් සම නිසා මහාන වෙනවා. ධනෙ තමන්ගේ තිබිච්ච වස්තුව පිරිවහාට පස්සේ ජීවත් වීමේ උපායක් හැටියට සමහර අය මහාන වෙනවා. නමුත් ඔබ වහන්සේට එහෙම ගැටලුවකුත් නැහැ. එතකොට ඔබ වහන්සේ වයසට ගිහිල්ලත් නැහැ. ඥාති මිත්‍රාදී නැහිමි වෙලත් නැහැ. ඒ වගේම ලෙඩ වෙලත් නැහැ. අසරණ වෙලත් නැහැ. ඇයි මෙච්චර මහත් වූ ධනස්කන්ධයක් තිබිද්දි ඒ වගේම මෙච්චර සුරූපී සිරුරක් තිබිද්දි දෙමව්පියන් තවම ඉදිද්දි ඒ වගේම බද්දරේ ආවන වයසේ ඉන්න ඔබ වහන්සේ ඇයි මේ වයසේදීම මහණුනේ කියලා ඇහුවා. මෙන්න මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ අවස්ථාවේදී රජතුමා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන රජතුමාට රජතුමනි මම වයසට නොගියපු කාරණේ ඇත්ත. මම ලෙඩ නොවෙච්ච කාරණේ ඇත්ත. ඒ වගේම මම ධනෙන් නොපිරිහුණු කාරණේ ඇත්ත. මම ඥාති මිත්‍රාදීන්ගේ නිබියෝ නොවෙච්ච කාරණේ ඇත්ත. එවැනි වෙස්සනයන් මට නොවුනත් මම බුදුරජාණන් වහන්සේ වෙතින් කාරණා හතරක් අසා දැනගත්තා. අන්න ඒ කාරණා හතර නිසයි මම මහණුනේ කියලා සඳහන් කළා. මෙන්න මේ කාරණා හතර තමයි පින්තුනි මම අද ධර්ම දේශනාව සඳහා මාතෘකාවෙන් තෝරාගත්තේ. කෙනෙකුට ජීවිතයේ හිතන්න තියෙන ජීවිතේ යථාර්ථයක් කරා යන අපේක්ෂා කරන කෙනෙක් ජීවිතේ සැබෑ සන්තෘප්තියක් කරා යන අපේක්ෂා කරන කෙනෙක් ජීවිතේ තේරුම් ගන්නට අපේක්ෂා කරන කෙනෙකුට හිතන්න තියෙන කාරණා හතරක් මේ හතර. මෙන්න මේ හාමුදුරුව සඳහන් කරන මහාන වෙන හේතු වෙච්ච කාරණා මොනවද කියලා. ඒ කාරණාවලින් පළවෙනි කාරණිය තමයි උපනීයති ලෝකෝ අද්දුව. මේකේ තේරුම තමයි ලෝකෝ කියලා මෙතන මේ කියන්නේ ලෝක සත්‍යය කියන එක. ලෝක සත්‍යය මොහොතක් පාසා ජරාව කරා නැත්තම් මහලු භාවයේ කරා ළඟා වෙමින් මේ ඉන්නේ. ඔන්න මහාන වෙන හේතු වෙච්ච පළවෙනි කාරණා. මේ හාඳුරු මහාන නොවුනත් මහාන වෙන්න හේතු වෙච්ච පළවෙනි කාරණේ තමයි මහලු වීම කියන කාරණේ. අපි හැම දිනෙක ආද මේ ලස්සනට හිටියත් අපි හැම දිනෙකම පිනතුනි මේ නොදෙනවත්කම මේ වයසට යෑම මහලු වීම කරා යමින් මේ අපි කැමති වුණත් නොවුනත් අපි කොච්චර සතුරු වෙමින් හිටියත් කොයිතරම් වැඩපළ කරමින් හිටියත් ගත වෙන හැම මොහොතක් පාසාම අපි මේ කොහෙටද යන්නේ අපි මේ හැරමිටිය හොයාගෙන යන ගමනක් නේද? මේක තමයි යථාර්ථය. එතකොට මෙන්න මේ ස්වාමීන් වහන්සේ කියනවා මහණ වෙන හේතු වෙච්ච පළවෙනි කාරණිය තමයි මහලු වීම කියන කාරණේ. දෙවෙනි කාරණිය තමයි අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ. අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ කියලා කියන්නේ මේ ලෝක සත්‍යයට ලෝකයේ ජීවත් වෙන පුද්ගලයාට හැමෑ රැකවරණයක් නැහැ කියන එක. ඒ වගේම අසරණයි කියන කාරණේ. කොච්චර ධනෙ තිබුණත් කොයිතරම් රූප සම්පත්තිය තිබුණත් අපි හැම දෙනෙක්ම අසරණය කියන කාරණේයි මේකෙන් මේ කියන්නේ. දෙවෙනි කාරණේ එක මෙන්න මේ කාරණේ හින්දාත් මහණුනායි කියලා සඳහන් කළා. තුන්වෙනි කාරණේ තමයි අත්තකෝ ලෝකෝ සබ්බන් පහය ගමනීය. මේ අපි සංසකව අද තියෙන යම් කිසි සම්පතක් තියෙනවා නම් මේ සම්පත් හැම දෙයක්ම අපි හිතාගෙන ඉන්න අපට අයිති කියලා. නමුත් පින්වත්නි අපි මේ ධනෙ හැබැයි අධිකාරයක් නෙවෙයි. මේ ධනෙ සියල්ලක්ම අපි අත්හැරලා කවදා හරි දවසක හුදකලා ගමනක් අපට යන්න සිද්ධ වෙනවා. අර මහත් වූ ධන සම්භයත් මෙච්චර රත්පාල කුමාරයා මහණල දැන් කියනවා අත්තකෝ ලෝකෝ සම්බන් පහය ගමනියන් කියලා. අද මේ තියෙන සම්පත් සියල්ලක් මට අද මගේ දෙමව්පියන්ට ධනෙ තිබුණත් මම මේ ධනෙ කවදා හරි මට අත්හැරලා යන්න සිද්ධ වෙනවා. ඒ නිසාත් මම මහණුනා කියලා සඳහන් කළා. ඔන්න මහණෙන හේතු වෙච්ච තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය තමයි ඕනෝ ලෝකෝ අතිස්සෝ සංහාදාසෝ. ලෝකේ මිනිස්සුන් කොච්චර දේවල් ලැබුණත් නිතරම මදියගෙන හැගීමෙන් ඉන්නේ. කුමන හෝ හිතේ අඩුවක් කියන එකක් තියෙනවා. අතෘප්තිකර භාවයක් තියෙනවා. මෙන්න මහණෙන හේතු වෙච්ච හතරවෙනි කාරණය. මොනවද මේ කාරණා ටික? පළවෙනි කාරණය තමයි මහණෙනි හේතුනේ වයසට යෑම කියන කාරණය. දෙවෙනි කාරණය තමයි හැබෑ පිළිසරණක් නැහැ කියන කාරණය. තුන්වෙනි කාරණය තමයි සමන් සංසකව සියලුම දේවල් අත්හැරලා යන්න සිද වෙනවා කියන කාරණය. හතරවෙනි කාරණය තමයි අතෘප්තිකර භාවය කියන එක. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා ලෝකයේහි බුදුවරයෙක්ගේ දහමක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. ලෝකයේ ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ ඇයි? ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කරා. ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අවශ්‍ය වෙන පළවෙනි කාරණය තමයි පින්නතුනේ මහලු වීම කියන කාරණය. බණ අවශ්‍ය වන්නේ ධර්මයක් අවශ්‍ය වන්නේ මහලු වෙලින්ද? ඇයි ඒකට හේතුව අපි මහලු වෙලා මහලු වෙච්ච දවසේදී අපට අපේ අතීතය ඔක්කොම සිහිපත් වෙනවා. අපේ ජීවිතයෙන් සිදුවෙච්ච වැරදි අඩුපාඩු අපට ඔක්කොම හරියට වීඩියෝ ගත කළා වගේ ඔක්කොම පේන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි ජීවිතේ ඉක්මන් වෙලා කරපු දේවල් අපට හුඟා දේවල් හිතන්නට අවස්ථාවක් එන එක හැමලින්ම කාලේ. මෙන්න මේ නිසා ධර්මයක් අවශ්‍ය නැති පින්නතුන අවශ්‍ය වෙන පළවෙනි කාරණේ තමයි මහලු වීම කියන කාරණේ. බුදුහාමුදුරුවෝ මේ කවදාන්නේ කළා කියලා. දෙවනි කාරණේ තමයි ධර්මයක් අවශ්‍ය වන්නේ සුචරිතයක් ලෝකේ අවශ්‍ය වන්නේ මරණය කියන සාධකය මත. අපි හැම දෙයකම ජීවත් වෙන්නේ නැහැ, අපි මරණයට පත් වෙන අය. දැන් වැඩි මොනවද බලන්න අවුරුදු 100ක් ගත වෙද්දී මෙතන ජීවත් වෙන අපි කොහෙද? අවුරුදු 100කින් බලනකොට අපි කොහෙද? අපේ ශරීරවල කොහෙද? අපි හැම දෙනාම අද මේ පරිහරණය කරන ශරීරවල ඔක්කොම මේ පොළොවට පස්සලා තියෙන්නේ දූවිලි වෙලා තියෙන්නේ. අද අපි ඉතාම වටිනාය කියලා තියාගෙන ඉන්න උපකරණ, යාන වාහන, තව නොඑක් විදිහේ විදුලි උපකරණ නොඑක් දේවල් තියෙනවා නම් ඒ හැම දෙයක්ම පින්නතුනි මේ පොළොව මත වැලෙන්නලා ගිහිල්ලා සමවරුදු 100ක් යනකොට 100ක් යන්නෙත් නෑ ඊට කලින්. එතකොට මෙන්න මේ විදිහට අපේ ශරීරය අපි මේ ඉතාම ලස්සනට තියාගෙන ඉන්න අපේ ජීවිත කාලෙන් වැඩිපුරම කාලයක් අපි කැපකරන අපේ මේ ශරීරයේ පහපත්තු තියාගෙන දරන උත්සාහය අන්තිමට පින්නතුනි කලක් යද්දී අපට පින්නතුනි මේ ශරීරයේ එපා වෙන දවසක් එනවා. අපේ රූපේ ලස්සනට තියෙන කාලේ අපි ඇතැම් විට දවසට කීපවතාවක් කණ්ණාඩි ළඟට යනවා අපි. ඇතැම් විට කණ්ණාඩියක් දැකීමේම දාගෙනත් ඉන්නවා සමහර ඇස්සා. නමුත් එහෙම ඉන්න අපේ පින්නතුනි ටිකෙන් ටික වයසට යනවත් එක්ක මොකද අපිට කණ්ණාඩියත් එක්කත් අපි අමනාප වෙනව නේද? කණ්ණාඩිය ළඟට යන වාර ගන්න ටිකෙන් ටික අපි අඩු වෙනවා. එහෙම ගිහිල්ලා පින්නතුනි අපි එක්කන් වෙලා ජරා ජීර්ණ වෙච්ච කාලෙට අපි මේ හුඟා ප්‍රිය කරපු අපේ ශරීරයමත් අපිට පා වෙනවා. අපට යම් කිසි දවසකදී හිතෙනවා අනේ මේ ශරීරයෙන් ඉක්මනට නික්මලා යන්න නැත්තම් හොඳයි කියලා. ඒ තරම මේ ශරීරය ගැන අපට කලකිරීමක් ඇති වෙන දවසක් එනවා. මේක ඇතිනතුන් යථාර්ථය. මෙන්න මේ යථාර්ථය නිසා අපට ධර්මය කියන එකක් අවශ්‍ය වෙනවා. මරණය කියන කාරණේ නිසා ධර්මය අවශ්‍යයි. තුන්වෙනි කාරණය බුදුහාමුදුරේ දේශනා කරන ලෝකේ සාස්ත්‍රවරයෙක් අවශ්‍යවන්නේයි සාස්ත්‍රවරයෙක්ගේ ධර්මයක් අවශ්‍යවන්නේයි කියන කාරණේ. තුන්වෙනි කාරණේ තමයි පින්නතුනි මරණයට පත් වෙලා නැවත ඉපදීම කියන කාරණේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මැරෙන නිසායි ධර්මයක් ඕනේ කියලා. මේක අපට ඇත්තටම වැරදි දෙයක් ගන්න. පින්නතුනි මරණයෙන් පස්සේ ඔක්කොම කෙලවර වෙනවා නම් ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ මැරිලා නැවත ඉපදෙන එක. අන්න ඒ ඉපදෙන අවස්ථාවේදී අපාගත වෙන දුගතිගාමි වෙන තියෙන අවස්ථාවයි පුද්ගලයෙකුට තියෙන සැබෑම ජීවිත අභියෝගය. පින්නතුනි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ජීවිත ගැන ඉතාම ගැඹුරින් දැකපු ශාස්ත්‍රවරයෙක්. මනුෂ්‍යයන්ට තියෙන සැබෑම ප්‍රශ්නිය ගැඹුරින්ම තේරුම් අරගෙන ඒ ප්‍රශ්නියට විසඳුම් දීපු ශාස්ත්‍රවරයෙක් තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. බොහෝ දෙනෙක් ජීවිතේ හිතන්නේ එක්ක විභාගයක සමත් වීම නැත්නම් රැකියාවක් විශේෂාට ලබා ගන්න බැරි වීම දූ දරුවන් අකීකරු වීම වයසට යෑම ළඟම ඥාතීන් වියෝවීම මේ වගේ දේවල් ජීවිතේ ලොකු අභියෝග කියලා. පින්නතුනි මේ අභියෝගයේ උපරිම වශයෙන් මේ සියලුම අභියෝග අපේ ජීවිත කාලයට විතරක් සීමා වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත මේ ලෝකේ සත්‍යයන් දෙන සැබෑම අනුතර මොකද්ද කියලා. ඒ සැබෑම අනුතර තමයි පින්නතුනි මිය ගිහිල්ලා නැවත ඉපදෙන තියෙන අවස්ථාව සහ ඒ ඉපදෙන අවස්ථාවේදී දුගතිගාමී වෙන්නට තියෙන අවස්ථාව. බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මැරෙලා නැවත සුවසිතෙයි කියලා. නමුත් පින්නතුනි මතක තියාගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉතාම ටික දෙනයි නැවත මනුස්ස ලෝකෙින් නික්මෙනයි නැවත සුවසිතට එන්නේ කියලා. අපි දන්නවා පින්නතුනි මේ කාලේ කරන පරිවර්තන තියෙනවා. මේ යන බොහෝ දෙනා ඉපදින දුගතිගාමී ස්ථානවල. සමහර අය හිතන්නේ අපි වාක් දන් දුන්න කියලා අපි සුගතියට එයි කියලා සමහර අයත් හිතන් ඉන්නවා. නමුත් එහෙම ඒ තරම් ලේක දෙයක් නෙවෙයි පින්නතුනි. අද මේ අපි ලබාගත්තු සුගතිය නැවත ලබා ගන්නවා කියන එක අපි හිතන තරම් ලේක නෑ. මරණාසන්න කෙනෙකුෙන් අහලා බලන්න නැවත ඔබට මේ ලැබපු මනුස්ස ආත්ම භාවයෙන් ඔබට ලබන්න පුළුවන් ද කියලා. ඒ බොහෝ දෙනාට සැකයි. බෝධනා තේම තත්ත්වයක් හිමි වෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. අන්න ඒ නිසා බුදුහාමුදුරුවෝ මනුෂ්‍යාර්ථින සැබෑ අනුතර තේරුම් අරගෙන මෙන්න මේ අනුතරින් මුදවන්නටයි බුදුහාමුදුරුවෝ දැඩි වීරියකින් ලෝක සත්‍යන බණ කිව්වේ. එනිසා උන්වහන්සේ දේශනා කරනවා ලෝකේ සාස්ත්‍රවරයෙක් අවශ්‍යවන්නේ ඇයි සාස්ත්‍රවරයෙක් ධර්මයක් අවශ්‍ය නැහැ ඇයි කියන කාරණයට හේතු මේ දේශනා කළේ. ඒක හේතුවක් තමයි මහලු වීම ඒ වගේම මරණය සහ නැවත ඉපදීම කියන කාරණේ. ඊළඟට හතරවෙනි කාරණය ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියන එක. නිතරම මදී කියන කාරණේ නිතරම හිත අඩුවක් වෙන නිතරම අලුත් දේවල් හොයාගෙන යamak තියෙනවා. කොච්චර ලැබුණත් මේ මනසට තෘප්තියක් කියලා දෙයක් නැහැ. මේක තමයි පින්තුනි අපි ධර්මයක් කරා යන්න හේතු වුණ පළවෙනි සාධකයෙන් මේක ප්‍රධාන සාධකයක් මේක. අපි දන්නවා පටිහිර රටවල වර්තමානයේ ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් ඉහළටම සමෘද්ධිමත් වෙලා ඉන්නවා. මේ සමෘද්ධිමත් වෙච්ච අය කොහාටද හැරෙන්නේ? පෙරදිග පැත්තට හැරෙනවා. ඉන්දියාව, තායිලන්තයේ, බුරුමේ, ලංකාව වගේ පැත්තට එනවා බටිහිර අය. අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ඉහළටම ගිහපු අය. ඇතැම් විට ලංකාව වැනි රටවලට ඇවිල්ලා ඒ අය මහාන වෙනවා. සමහර ආරණ්‍යවල ඉන්න සුදු ජාතික හාමුදුරුවෝ ආරණ්‍යවල ඉහළම කඳු මුදුන් වලින් සුදු ජාතික අය පල්ලෙහා ඉන්න සිංහල හාමුදුරුවෝ. ඒ තරම් මේ අය ධර්මයක් හොයාගෙන අකුවයි ඉන්නවා. අපේ අය ධනය හොයාගෙන අධ්‍යාපනය හොයාගෙන ගමෙන් නගරයට එනවා, නගරෙන් අගනුවරට එනවා, අගනුවරින් වඩාත් හොඳ රටක් කරා යන උත්සාහ කරනවා. නමුත් ඒ ආර්ථිකයෙන් ඉහළටම ගිහපු අය ආධ්‍යාත්මික සුවයක් හොයාගෙන පෙරදිග රටවලට යමක් වර්තමානෙ දකින්න පුළුවන්. මේකයි යථාර්ථයේ පින්නතුනි. බුදුහාමුදුරුවෝ මෙන්න මේක පැහැදිලිවම දැක්කා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනුෂ්‍යයන් නිතරම අතෘප්ති කරවා ඉන්නේ. මේකට ලක්ෂණ උපමාවක් තියෙනවා. එක්තරා කැලේක ලොකු ජම්බු ගෙඩි තියෙන ජම්බු ගහක් තියෙනවා. රතු පාට ජම්බු ගෙඩි තියෙන ඉදිච්ච ජම්බු තියෙන ගහක් තියෙනවා. මේ ජම්බු ගහ ඈතින්ම දකින එක්තරා සතෙක්. ඒ සතා තමයි සිවලා. සිවලා මේ ඈතින් තියෙන ජම්බු ගහ දැකලා ජම්බු ගහේ ගෙඩි තියෙන රතු පාටේ ගෙඩි ඉතිලා තියෙනවා දැකලා මේ සතා හිතනවා මේ මස් තියෙන ගහක් කියලා. මේ ගහේ තියෙන මස් කියලා හු හිතනවා. ඒ වගේම ගහ යට වැටිලා තියෙන ඉදිච්ච ජම්බෝ මේ සිවන ඈතදීම හිතනවා මේ වැටිලා තියෙන මස් කැලි කියලා. මේ සිවන වේගෙන් මේ ගහ ළඟට දුවගෙන එනවා. දුවලා ඇවිල්ලාම හද කරන්නේ අර හමු වෙන ජම්බෝ ගෙඩි කඩට ගන්නවා මස් කියලා හිතාගෙන. සිවන හරි කැමති මස් වලට මේ සතා හිතන්නේ හමු වෙන අර ලොකු ජම්බෝ ගෙඩි මස් කියලා. ඔහු කඩට ගන්න ගෙඩිය ගන්නකොට මස් නෙවෙයි වෙනත් දෙයක්. ඔහු ඒක කටින් බිමට දානවා සාලුත් එකක් ගන්නවම ගහ මුල වැටිලා තියෙන හැම අර ජම්බු ගෙඩියක්ම ඔහු කඩට ගන්නවා. ඔහු බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි හම්බුනේ. ඊළඟට ඔහු මොකද හිතන්නේ? ඔහු හිතන අර වැටිච්ච ජම්බු ගෙඩිය ඔක්කොම මස් නොවුනට මේ ගහේ තියෙන මස් කියලා හිතනවා. ඔහු ගහේ ගෙඩි වැටෙනකන් අර මස් කියලා හිතාගෙන ඉන්නේ වැටෙනකන් ගහ මුලට ගල බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා වැටෙන ගෙඩියත් අර වගේම කඩට ගන්නවා. කටදරගෙන බලනකොට පින්නතුනි තේරෙනවා මේ තමන් බලාපොරොත්තු දෙය නෙමෙයි කියලා. අන්තිමට ඒ ගහ යටම ඉඳලා මේ වෙහෙසට පත් වෙන අන්තිමට ගහ යටදීම මරණයට පත් වෙන මේ සිවන. බුදුහාමර පින්නතුනි මේ උපමා දේශනා කළේයි. බුදුහාමර දේශනා කළේ පින්නතුනි ලෝක ජීවිතන සත්‍යයක් මේ වගේ. ලෝක ජීවිතන අපි හිතාගෙන ඉන්නවා අද යම් කිසි දෙයක් ලැබුවොතින් ඒක නෙවෙසු වෙදී නොලබපු ඊළඟ දෙයයි කියලා. අපි ඊළඟදී අපේක්ෂා කරනවා. ඊළඟදී ලබා ගත්තට පස්සේ තව ඊළඟට ඉන්න දෙයක් හිතනවා. දැන් කුඩා කාලේ බලන්න අපි විභාග සමත් වෙන අපි කුඩා කාලේ ඉස්කෝලේට බාර දුන්නා. පහේ 37 පාස් වෙන අපි ප්‍රාර්ථනාවක් තිබුණා. ඇතැම්මිට සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලය යෑම, ඇතැම්මිට ගිහින් හැදෙන මේ පිළිතුරට හැකියාව ලබා ගැනීම, විවාහ වීම, දරුවන් ලැබීම, මේ නොඑක් ජීවිත පරමාර්ථයන් තිබුණා. ඥාන වාහන ගැනීම, නොඑක් උපකරණ ගැනීම මේ හැම දෙයක්ම පින්නතුනි අර සිවලා ගහ යට ඉඳගෙන ජම්බු ගෙඩිය හුලෝ වගේ වැඩ. අපි හිතන් ඉන්නේ මේ ලබන දේ ජීවිත තෘප්තියක් tie කියලා. නමුත් පින්නතුනි ඕනෑම දෙයක් බලන්න ලබා ගන්නකන් තමයි සතුට තියෙන්නේ. ලබාගෙන ටික දවසක් ගිය ගමන් අර තෘප්තිය අවසන් වෙනවා ඉන්නේ. ඊට පස්සේ ජීවිතේ තම අලුත් දෙයක් කරා දුවනවා. මේ දුවල අන්තිමට මොකද වෙන්නේ? අපි ලබාගත් දෙයක්වත් නෑ ජීවිත තෘප්තියකුත් නෑ අන්තිම බලනකොට කණ්ණාඩි ළඟට ගිහිල්ලා බලනකොට මොකද පේන්නේ? තමන් වාක් වයසට ගිහිල්ලා කියන එක පේන්නේ. ඒ කාර්යයන්ට කන් හැබැයි දැස් දෙකක් පේන්නේ නෑ. කොණ්ඩත් පපුඩු වෙලා, ඉතාම දුර්වල වෙලා මහා ජීවිත ගමනක් අපි ආව දුවගෙන ජීවිතේ තෘප්තියක් බලාපොරොත්තු වෙන්නේ. නොඑක් දේවල් ලබාගත්තා. නමුත් ඒ දේවල් ලබාගෙන ටික කලක් යනකොට තේරෙනවා මේව අප තමන් හිතන තරම් ජීවිත තෘප්තියක් නෑ කියලා. පින්නතුනි මෙන්න අපි ජීවිතයේ විමුක්තියක් හරහා යන්න හේතු වෙන කාරණා. මෙන්න මේ කාරණා හතර අර රට්ටපාල හාමුදුරුවෝ අර කෝරවි රජතුමාට ප්‍රකාශ කළා. මොකද කාරණා හතර පළවෙනි කාරණේ තමයි මහලු වීම කියන කාරණේ. මහලු වීම සහ මරණය කරා ලං වීම කියන කාරණේ. දෙවෙනි කාරණේ තමයි සැබෑරටවරණයක් නැහැ කියන කාරණේ. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි සියල්ලක් මාස්තරව දාන යනවා කියන එක. හතරවෙනි කාරණේ තමයි කොච්චර ලැබුණත් මදිය කියන හැඟීම. රජතුමාට මේ කාරණා හතර කෙටියෙන් මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරපු අවස්ථාවේදී පින්නතුනි රජතුමා ලක්ෂණ උත්තරයක් දුන්නා. රජතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කෙටියෙන් කියපු කාරණේ මට ඇත්තට පැහැදිලි නම් උනේ නැහැ කියලා. දැන් මේ පින් දුන්නේම බණහන කොට නම් නොතේරුණා තේරුණා වගේ තැඹිට ඉන්නවා කවදාවත් කියන්නේ නැහැ තේරුන්නේ නැහැ කියලා. ඒ තැඹිට දේශකයන් මහන්සියට තියෙන ගෞරවය නිසා හෝ වෙන යම් කාරණයක් නිසා තේරුන්නේ නැහැ කියලා කවදාවත් කියන්නේ නැහැ. නමුත් අර රජතුමා රජෙක් වුණත් පින් දුන්නේ රජතුමා කියනවා ස්වාමීනි අපි නිතරම මේ ඉහි කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ අපි රාජකාරි වැඩ කරනවා මේ රටේ වැඩ කරනවා ඔබතුමා ඔය කියපු ධර්ම කාරණේ මට නම් හරියට පැහැදිලිුනේ නැහැ කියලා. ස්වාමීනි මං කෙරේ අනුකම්පාවෙන් නැවත මේ කරුණු අතර පැහැදිලි කර දෙන්නේ කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන පළවෙනි කාරණේ උපනීයති ලෝක වද්දෝ කියන කාරණේ. හැම සත්‍යාම මහලු භාවයේ කරා ළඟා වෙනවායි කියන කාරණේ. දැන් මේ රටේ රජතුමා මෙවිලි ඉන්න රජතුමාට දැන් අවුරුදු 80යි. රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබතුමා යෝන් වයසේ බද්දර යවගෙන ඉන්න කාලේ ඔබතුමා කොහොමද හැසිරුණේ? කොහොමද කටයුතු කරේ කියලා. ස්වාමීන් වහන්සේ මේ කාලේ එස්සා ක්‍රියාදී මේ සිවුරඟ සෙනඟ පිරිවරගෙන ඉතාම සතුටින් මම කාලය ගත කළා මම වා රූපේ නිසා මාන්නෙන් හිටියා ඒ විතරක් නෙමෙයි මම බිමින් ගියත් මට නිතරම හිතෙන්නේ මං උඩින් යන්නේ කියලා. පොළොවට ටිකක් උඩින් යන්නේ කියලා මට හිතෙන්නේ කියලා නිතරම හිතනවායි කියලා. දැන් කාර්යයේ කියන්නේ සමහර අය අපි අමන තාසලියම ළමයි මාඩම්බරේ යනකොට එයා දැන් උඩින් යන්නේ කියලා කියනවනේ. ඒ කාරණේ එහෙමම කියලා කියන මේ රජතුමා. ස්වාමීනි මම යෝග් වයස් ඉන්න කාලේ මට හිතෙන්නේ මං උඩින් යන්නේ කියලා. එතකොට දැන් රජතුමාගෙන් අහනවා රජතුමනි දැනුත් ඔබට එහෙම දැන් අවුරුදු 80 දීන්න ඔබ දැනටත් එහෙම හිතෙනවද කරුණ කාලේ හිතෙච්ච විදියට අනේ ස්වාමිනී ඒ කාලේ මේ තුනට දැන් උඩින් තියා මට මේ හැරමිටි වාරු වෙනක් යන්න බැරිව මම ඉන්නේ තරම් මම දුර්වලයි කියලා මියාස් ආයේ විරක්ත බල හඳුරු කියනවා රජතුමනි ඔන්න ඕක තමයි කියන්නේ ඕකසනා බුදුහාමුදුරු දේශනා කළේ මේ අපි ජරාව කරා මහලු භාවය කරා යන ජීවිතයක් මේ යන්නේ ඔන්න ওই නිසා තමයි ධමයක් අවශ්‍ය වෙන්නේ කියන කාරණේ බුදුහාමුදුරු ප්‍රතිසනා කළා. ඕකයි මේ කාරණේ තේරුම කියලා. අනේ ස්වාමීන් වහන්සේ කිව්වහම මට හොඳට තේරෙනවා කියලා කියනවා. දෙවෙනි කාරණේ තමයි අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ. එහි තේරුම තමයි සමාන්ත සැබෑ රැකවරණයක් සැබෑ බාහිර පිළිසරණක් නැහැ කියන කාරණේ. රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබතුමා යම් කිසි අවස්ථාවක ලෙඩවලෙක් වුණා නම් ඒ එක්තැන්වෙච්ච අවස්ථාවේදී ඔබතුමාගේ සේවකයන් ඥාති මිත්‍රාදීන් ඔක්කොම ළඟට ඇවිල්ලා ආපු අවස්ථාවේදී ඔබතුමාට පුළුවන්ද ඔබතුමාගේ ওই වේදනාවෙන් රෝගෙන් ටිකක් ඒ කටියට දෙන්න කියලා ඇහුවා. අනේ රජතුමනි මගේ වේදනාව මම තනියම විඳ ගන්නවා මට කොච්චර සේවකෝ හිටියත් කොච්චර ඥාතීන් හිටියත් කවුරුවත් මගේ වේදනාව ගන්න නැහැ. දෙන්න පුළුවන් කමකුත් නැහැ කියලා. ඔන්න ඔබ තමයි රජතුමනි අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ කියලා කියන්නේ සමාන්ත සැබෑ පිළිසඳක් නෑ සමාන්ත තමන්ව පාලනය කරන්න බෑ කියන්නේ ඕකයි කියලා කියනවා. සමහරැත්තන් තින්නතුනි හොඳට ධනය තියෙනකොට ඥාතින් වස් ඉන්නකොට වෛද්‍යරු එහෙම සහෝදර සහෝදරි එහෙම ඉන්නකොට හිතනවා දරුවන් හැම වෛද්‍යරු නම් හිතන ඕනම ලෙඩක් වුණොත් ගැටලුවක් නෑ දරුවෝ බේරගනී කියලා. නමුත් තින්නතුනි සමහර රෝග තියෙන හැදුනහම දරුවන්ටවත් බේරගන්න බෑ. දරුවෝ නෙවෙයි ඇතැමිට සමහර විශේෂඥ වෛද්‍යරු ඉන්නවා. ඇතැමිට පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යරු ඉන්නවා. අන්තිම මී යන්නේ පිළිකා රෝගයකින්මයි. ප්‍රතිය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යරු ඉන්නවා. ඒක මහාචාර්යවරයෙක් හිටිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඩාධිපති උනාතේ කාලයක් හිටිය පීඩාධිපති ඉන්දි පිළියට. ප්‍රතිය රෝග පිළිබඳ විශේෂඥයෙක් ඔහු. ඔහු හෘදය රෝග නිවාරණය පිළිබඳ දේශන පැවතු ලංකා පුරාම. අන්තිමට ඔහු මිය ගිය පින්සින් හෘදය ආබාධයකින්. සමහර මහා වෛද්‍ය මහාචාර්යවරු ඉන්නවා. නොයෙක් අසනේ වලින් මියනවා. ඒ වෙන ඇයට එහෙමනම් පින්සින් අපි ඇයගෙන අමුතින් කියන දෙයක් නැහැ. ඒ නිසා ලෙඩ දුක් කියන එක පින්නතුන් ලෙඩ දුක් වෙනකොට මේ ශරීරයට අප ලබාගෙන තියෙන මේ ශරීරයට ඕනෑම අසනීපයක් වෙන සියලුම සුන්තන්ටික මේ ශරීරේ තියෙනවා. ශරීරය දන්නේ නැහැ මේ පුද්ගලයා වෛද්‍යවරයෙක්ද, බැංකුවක වැඩ කරන කෙනෙක්ද, ගුරුවරයෙක්ද, රටේ රජතුමාද කියන එක ශරීරය දන්නේ නැහැ. ඒක අපේ මනස තියෙන දෙයක්. ශරීරයේ ලක්ෂණය තමයි ඕනෑම වෙලාවක ඕනෑම රෝගයක් හැදෙන සියලුම සුන්තන්ටික මේ ශරීරේ තියෙනවා. එනිසාර ඒ රජ කෙනෙක් වුණත් වෙනතුන් ලෙඩක් වුණාම අතරන් වෙනවා. ලෙඩක් වෙන්න ඕනේ අපට අපි හිතනවා අපට අපිව පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් වෙනත් නි අපි හිතන තරම් අපිව අපට පාලනය කරන්න බෑ. අපිට අපිව පාලනය කරන්න පුළුවන් නම් අපි කවුරුවත් වයසට යන්නේ නෑ. මොකද වයස යන එක අපට එහෙනම් පාලනය කරන්න පුළුවන් වෙනවා. එහෙනම් මහලු නිවාස අවශ්‍ය නෑ. අපට අපිව පාලනය කරන්න පුළුවන් නම් රෝහල අවශ්‍ය නෑ. අපි කවුරුවත් එහෙනම් ලෙඩ වෙන්නේ අපි ලෙඩ වෙන එක අපට පාලනය කරන්න පුළුවන්. අපිට අපිව පාලනය කරන්න පුළුවන් නම් අපි මරණයටපත් වෙන්නේ නැහැ. එහෙනම් සුසාන භූමිය අවශ්‍ය නැහැ. මල්සාල අවශ්‍ය නැහැ. පින්තුන් අපට ඒව පාලනය කරන්න බැරි නිසා තමයි මේ සාධක අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා බුදුහරේගේ දහමක් අවශ්‍ය වන්නේ මෙන්න මේ සැබෑ ඉරණම නිසා. මේ කාරණේ කිව්වට පස්සේ රජතුමාට ඒ කාරණේ තේරුණා. තුන්වෙනි කාරණය තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන් සියල්ලක්ම තම අත්හැරලා යන්න සිද වෙනවා කියන කාරණේ. දැන් මේ කාරණේ නැවත රජතුමාට විස්තර කරනවා. රජතුමාගේ මහාන රජතුමා ඔබතුමා යම් කිසි දවසක මිය ගියා. මිය ගිහි පවස්ථාවේදී මිය ගිහිලා දින කිහිපයකින් නැවත ඔබතුමා සමන් හිටිය රජමාලිගාවට ආවොතින් ඔබතුමා අත්හැරලා ගියේ ධනය ඊ රජකම නැවත ඔබගේ ඥාතීන් දෙනවාද කියලා ඇහුවා. රජතුමා කියනවා ස්වාමිනේ රාජ්‍ය දෙන්න තියා මාව එනවටවත් ඒ කට්ටිය කැමති නැහැ කියලා. ඇතැමිට කෙනෙක් මිය යනකොට අපි හුවා අඬනවා. විශේෂයෙන් වයසට ගිහිල්ලා මෙ යනකොට වා අඬනවා. අඬන වෙලාවල් තියෙනවා. නමුත් ඒක නා නැවත මේ ලෝකෙට එන්න හැදුවටින් අපේම ගෙදරට එන්නද කියලා බැලියලත් නැගිට ලැහුවටින් අපි බොහෝ දෙනෙක් කැමති නැහැ. මියගේ කෙනෙක් නැවත එනකොට අපි කවුරුවත් කැමති නැහැ. කැමති නැතු විතරක් නෙවෙයි අපිට හීනෙන්වත් වෙනවට වෙනනවත් කැමති නැති ලක්කයි. හීනෙන්වත් නොවෙනවා නම් හරියම සන්තෝෂය අනේ හීනෙන්වත් වෙනුනේ හරිය හොඳයි මැරිච්ච කෙනා කියලා කියනවා. ජීවත්ලින්නට වඩා සමාජයක පින්නොතන අපි හුඟක් බය මැරිච්ච කතිය. ඒක ලෝකේ එදායින් ගම තියෙන ස්වභාවය. ඒ නිසා මිය ගියපු කෙනෙක් නැවත සමන් වෙත එනවට බොහෝ දෙනෙක් කැමති නැහැ. ඒ නිසා රජතුමා කියනවා ස්වාමීනි මම නැවත මිය ගිහිල්ලා මගේ නිවසට ආවොත් මං සන්තකවති මිච්ච කිසිම දෙයක් මට නැවත දෙන්න මගේ ඥාතින් සූදානම් නැහැ කියලා. ඔන්නෝකේ රජතුමනි අත්තකෝ ලෝකෝ සම්බන් පහේ ගමනිය කෙනෝකේ සියල්ලක්ම තමන් දැක්කල යන සිද වෙනවා. මේ සියලුම දේවල් පිනන් සමන් අක්වාම එකයි කියන කාරණේ. අපි හිතනවා පින්නතර මේ ධානය හැමදාම අපට අයිති කියලා. මේ මහා පොළව ගේ දොර ඉඩ කඩන් මේ සම්පත්වල පින්නතුනි හැබෑ සදාකාලික උරුමක් කරන්නේ නැහැ. දැන් මේ ඊටම බලන්න මේ ඊටම මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා වෙන කෙනෙකුට අයිතිකාරයෙක් වශයෙන් ඉදී වෙන කෙනෙක්. අද වෙන කෙනෙක්. ඉදිරියේ තව අවුරුදු 50ක් ගිහින් බලනකොට තවත් කෙනෙක් අයිතිකාර වෙන්නේ. අද තමන්ගේ ළඟ ඉන්න දුව හෝ පුතා අද තමන්ගේ දරුවා වෙන්න පුළුවන්. නමුත් මිය ගිහිල්ලා කැමත අල්ලපු බෙදලා දරුවෙක් කියලා දෙන්න පුළුවන්. වෙනත් රටක කෙනෙක් කියලා දෙන්න පුළුවන්. අපි ඇතැම්බල වෙනත් ජාතියක වෙනත් ආගමකෙකුට කෙනෙක් සමග අමනාප වෙන්න පුළුවන්. යමනාපෙච්ච කෙනෙක්ගෙන් දෙදරි දෙන්න පුළුවන්. ඒ නිසා ලෝකේ තියෙන සම්පත් කියලා දේවල් පිනුතුනිය සම්පත්වල සැඳවුරුමක් කාර්යයක් නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් අපි එක තැනක අපි ගියක් හෝ ඉඩමක් අපට තියෙනවා නම් අපි හිතාගෙන ඉන්නවා ගේට්ටුවක් දාලා කාපියක් දාලා මේ ගෙදරින් අපි විතරයි කියලා. නමුත් වෙනදින යථාර්ථය ඒකද? මේ ගෙදර මේ ඉඩමම තා කොච්චර සත්‍යයන් ඉන්නවද? කූමින්, වේයන්, ගැඩිවිලන් වෙන සත්‍යයන් කොච්චර ඉන්නවද? කුරුල්ලන් වගේ සත්‍යයන් කොච්චර උඩින් ඇවිල්ලා මේකෙන් ප්‍රයෝජන ගන්නවද? ඒ විතරක් නෙවෙයි වෙනදින බැරි වෙලාවත් අපේ ඇස දිනන කරවතින් මේ චක්ක විඥානේ දිනන කරවතින් දීප්ප චක්කු ඥානේ ලැබුණොතින් වෙනදින තේරෙනවා. දැන් මේ පරිසරය යන ගත්ත මෙතන ඉන්න මිනිස්යන්ට වඩා ප්‍රමාණයක් අමනුෂ්‍යයන් මේ වටා ඉන්නවා එක. යථාර්ථය මේක. ඒ විතරක් නෙවෙයි පින්නතුන අපේ එක්කෙනෙකුගේ ශරීරයක් ගත්තොතින් එක්කෙනෙකුගේ ශරීරයක් ආශ්‍රය කරගෙන ජීවත් වෙලා ඉන්න සත්‍යයන් ප්‍රමාණය දන්නවද? එක පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තරයේ සාමේ අපේ ශරීරයේ කොටස් ආශ්‍රය කරගෙන ජීවත් වෙලා ඉන්න සත්‍යයන් පින්නතුන ඉතාම කුඩා සත්‍යයන් කියලාත්ම ගණනය කරවතින් මේ ලෝකේ ඉන්න ජනගහනේ දැන් කෝටි 700යි ලෝක ජනගහනයට වඩා වැඩි සත්‍යයන් ප්‍රමාණයක් එක්කෙනෙකුගේ ශරීරය ඇතුලේ ඉන්නවා. ඒ ජනගහනයක් ඇතුළේ එහෙම අපි මෙයන් අපේ ශරීරය කියලා හිතාගත්තා. යථාර්ථයෙන් මේක පින්නතුනි. ඒතර මෙන්න මේ වගේ ජීවිත ගත කරන අය අපි. ඒ නිසා අපිට මේ සදාකාලික උරුමයක් තියෙන දැක් මේ ලෝකේ නැහැ. අදාපට හිමි වෙන දේවල් සමකාලිකව තවත් වෙනකොට මේ යනවා. අන්තිමට මේ ඔක්කොම මහ පොළොට ඇවිද දේවල්. අපි ඔක්කොම මේ පරිහරණය කරන දේවල් මහ පොළොට ඇවිද දේවල් මේවා. අපි ඔක්කොම මේ පරිහරණය කරන දේවල් මහ පොළොෙන් ගත්තුයි මේ ඔක්කොම. මේ බුලත් පොළයන් ගත්තත් මේ වීදුරුවක් ගත්තත් මේ බුදු පිළිමයක් ගත්තත් මේ ඔක්කොම මේ කනි සම්පත් මේ පොළෙන් ගත්තුව මේවා. අන්තිම ගහට යන්නේ මේවා. අන්තිම පෘථිවියට යන්නේ මේවා. එතකොට නමුත් අපි හිතන්නේ ඉන්නේ පොළොව අපට අයිති කියලා. නමුත් හැබැයිලසන් පින්නතුනේ අපේ පොළොවට අයිති. පොළොව අපට අයිති නැහැ. මෙන්න මේ කාරණය නිසා පින්නතුනේ ධර්මයක් කරා යන්නට ඕන. හතරවෙනි කාරණය තමයි ඌනෝ ලෝකෝ අතිස්සෝ සංඥා දාසෝ කියන කාරණය. රජතුමාට කියන රජතුමනේ කොච්චර ලැබුණත් මේ සත්‍යයම අදී කියන හැඟීමෙන් ඉන්නේ. ඒ වගේම තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. මෙන්න ධර්මයක් කරා යන්න වෙන හේතුව. ඒකත් හොඳ උදාහරණයකින් රජතුමාට කියනවා. කොහොමද? රජතුමාගෙන් අහනවා රජතුමනි දැන් ඔබට අවුරුදු 80යි. අවුරුදු 80ක් වෙලා ඉන්න ඔබ ඔබගේ විශ්වාසවන්ත කටයුතු ඇමතිවරු 4 දෙනෙක් ඇවිල්ලා 4 දිසාවකින් ඇවිල්ලා ඔබට කියනවා අන් අහවල් ප්‍රදේශයේ ඉතාම ශස්ත්‍රීය රටක් තියෙනවා දුරුවල රජ කෙනෙක් ඉන්න රටක් තියෙනවා. දුරුවල රජෙක් ඉන්න ශස්ත්‍රීය රටක් තියෙනවා කියලා 4 දෙනෙක් 4 පැත්තකින් ඇවිල්ලා කියනවා. රජතුමනි එවැනි අවස්ථාවකදී වයසට ගිහිල්ලා මරණාසන්න වෙලා ලෙඩ ඇඳේ මරණය අපේක්ෂාවෙන් ඉන්න ඔබ එවැනි පණිවිඩ හතර දෙනෙක් විශ්වාසවන්ත කටයුතු යමතිවරු හතර දෙනෙක් ගැන කිව්වටින් ඔබ එවැනි අවස්ථාවකදී මොකද කරන්නේ කියලා ඇහුවා. රජතුමා කියනවා ස්වාමීනි මම මරණාසනෙල හිටියත් ඒ අවස්ථාවේදී මගේ යුද තිබුණු යවලා ඒ රාජ්‍ය හතරක් අල්ලගෙන මගේ යටතට නතු කරගෙන මම මිය යන්නේ කියලා. මේ ස්වාමීන් වහන්සේ කියන ඕක තමයි රජතුමනි කොච්චර ලැබුණත් මගේ කියන ස්වභාවය. යථාර්ථය වන්න ඕක. මෙන්න මේ නිසාත් අපි ධර්මයක් රාජ්‍ය ආයුතුය කියන කාරණය. පින්නතුනි කෙනෙකුට ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න නම් නුවණ අවබෝධ කරගන්න නම් නුවණ ලැබෙන්න නම් මෙන්න ජීවිතේ දකින්න ඕන පැති හතරක් ගැන. අපි මේ වේගවත් ගමන කියන්නේ පින්නතුනි. අධ්‍යාපනය පස්සේ, රැකිරක්ෂා පස්සේ, උසස් රැකියාවන් පස්සේ අපි මේ යන ගමනේ වාස අවශ්‍යයි. අවශ්‍ය නැත්නම් නමුත් අපි යම් කිසි දවසක හිතනවා නම් මේ වගේ ජීවිත තෘප්තිය කියලා පින්නතුනි. එතනයි අපිට වැරදි ස්ථානේ. බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරන ලස්සන කාරණයක්. මොකද මේ කාරණය? ලෝකීය මිනිස්සයා සැපත හොයාගෙන යන්නේ ලෙඩවීමෙන් මිදෙන්න කියලා හිතාගෙන යන්නේ ලෙඩ වෙන දේවල් ටිකක්ම ලං කර ගැනීම කියලා. ලෙඩ අනාගතේ ලෙඩ වෙන්න පුළුවන් කියලා හිතාගෙන ලෙඩවීමෙන් මිදෙන්න කියලා මොකද කරන්නේ? දරුවෝ ටිකක් හදා ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ? ඒ දරුවොත් ලෙඩ වෙනවා. ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන අපි ලං කර ගන්න දේවලුත් ලෙඩ වෙන දේවල්. මහලු වීමෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන අපි කරන දේවල් පින්නතුනි ලං කර ගන්න පුද්ගලයන් වස්තුන් ඒවත් දිරාපත් වෙන දේවල්. මරණයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන අපි මොකද කරන්නේ? මරණයට පස් වෙන විනාශයට පස් වෙන දේවල් ටිකක්ම ලං කර ගන්නවා. බුදුහාමර දේශනා කරනවා මෙන්න මේ මග තමයි ලෝකෙම යන්නේ. මේකට කියන්නේ අනුසෝතගාමී කියලා. මේ නිසා තමයි ලෝකයක් තියෙන්නේ. ලෝකේ අපට උදෑසන ඉඳන් රාත්‍රී දක්වාම රූපවාහිනිය මේකයි කියන්නේ. මෙන්න මේ ආහාර ගන්න, මේ වගේ උපකරණ ගන්න කියේ රූපවාහිනිය වගේ අපට කියන්නේ. අනුසෝත ගංගා පල්ලෙහාට ගලාගෙන යනා වගේ ලෝකේ යන්නේ මේ පැත්තට. නමුත් බුදුහාමර දේශනා කරනවා මේක නෙවෙයි ජීවිතයේ තෘප්තිය ලබන මඟ. බුදුදහමෙන් කියන්නේ උඩුගම් බලයන දහම. බුදුහාමර දේශනා කරනවා මම ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන දේශනා කරන්නේ ලෙඩ නොවෙන යථාර්ථයක් කරා අවබෝධයක් කරගෙන දහමක් මම දේශනා කරන්නේ. මහලු වීම කරා එන ලෝකයට මම දේශනා කරන්නේ මහලු වීමෙන් නිදහස් වන අජරාමර වූ යථාර්ථයක් කරගෙන දර්ශනයක් මම ලෝකෙට දේශනා කරන්නේ. මරණයට පත් වෙන ලෝකයා කරා මරණයට පත් වෙන විනාශයට පත් වෙන දේවල් සොයාගෙන යන මේ ලෝකයාගේ තුල මම ලෝකයට දේශනා කරන්නේ අමරණීය වූ යථාර්ථයක් කරගෙන දර්ශනයක් කියලා. බුදුදහමේදී විශේෂත්වය මේක පින්නතුනි. අන්න මේ යථාර්ථය කරා යන ගමන් මාර්ගයේදී පින්නතුනි පළවෙනි පියවර තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ මෙවැනි දර්ශනයක් ලෝකේ තියෙනවා, මෙවැනි දර්ශනයක් දේශනා කරපු උත්සමයේ දහමක් සැබෑ යථාර්ථවාදී දහමක් මේක කියන එක පළවෙනිම අපි විශ්වාස කරන්නේ. අන්න ඒ දර්ශනේ තේරුම් අරගෙන ඒ දර්ශනේ ඔස්සේ අපි පියවර ඔසවන්නට ඕන. ඒ ගමන් මාගේ ආරම්භක පියවරක් ඇතුළත සලකන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් පස්සේ ඊළඟට උදේ ඉන්නේ සීලයට. සීලය කියන්නේ කය වචනේ සමර කරගන්නවා. කය වචනේ සමර කරගත්තු ප්‍රමාණයට පින්නතුනි එදිනෙදා අපිට එන කරදර කම්කටොළු වලින් 25% විතර අපිට නිදහස් වෙන්න පුළුවන්. බොහෝ විට පින්නතුනි අපිට කරදර කම්කටොළු වෙන්නේ බාහිර ප්‍රශ්න එන්නේ. ඒ ප්‍රශ්න වලට ප්‍රධානම කාරණයක් තමයි අපේ යටේ සීලයේ තියෙන අඩුපාඩුකම්. අපි ප්‍රාණඝාතය යෙදෙනවා නම්, සොරකම් කරනවා නම්, කාම වර්ධන හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා නම්, හේනම් කියනවා නම්, මේව පිළිතුන අපසාර, මේව පිළිපින්න දේවල්. මේ වගේ යම් ජීවිත තෘප්තියක් තියෙනවා, ඉතාම කෙටි කාලෙන් තෘප්තියක් සහ දීර්ඝ කාලීන වේදනාවක් සංසාරයක් තියෙන දේවල්. ඒ නිසා සැපදක් සැනසීමක් කරා යන ගමන් මාර්ගයේදී පළවෙනි පියවර තමයි ආරම්භක ප්‍රධානම පියවරක් තමයි පිළිතුන සීලය කියලා කියන්නේ. කිතාස් තමගේ කාය වචනේ සංවර කරගන්න. ඒ සංවර කරගෙන යම් කිසි වැඩිහිටියෙක් ඉන්නවා නම් අන්න ඒ වැඩිහිටියා ඇසුරු කරන දරුවන් ඥාතීන් ගියට ලොකු ආශිර්වාදයක් ඒක. නිවසක් නම් නිවසේ අම්මා තාත්තා දෙන හොඳට පිළිවත් නම් දරුවන්ට පිනුතුනි මහා ආශිර්වාදයක්. අම්මා තාත්තා දෙන්න හොඳ අභිමානයකින් හොඳ නිවැරදි චර්යාවක් ගත කරනවා නම් එවැනි දරුවන්ට අමුතුවෙන් දර්ශනයක් කියලා ධර්මයක් කියලා දෙන අවශ්‍ය නැහැ. දරුවෝ නිතරම වැඩිහිටි ආශිතියද දිහා බලනවා. නිතරම අම්මා තාත්තා දිහා බලනවා. විශේෂයෙන් අම්මා තාත්තා ඒ ආචිල සීලයට සලකන ආකාරය දරුවෝ හොඳට බලාගෙන ඉන්නේ. මේක අපේ නිතරම හොඳට ආදර කර ගන්න ඕන කාරණයක්. දරුවෝ හද නැත්නම් වශයෙන් විශේෂයෙන්ම වැඩිහිටි දෙමාපියන්ගේ සමාගි ඉන්නවා නම් අම්මලට තාත්තට හොඳට සලකන්න. ඒ සලකන්න ඕනේ එකාතකින් කෘතගුණ සැලකීමක්. අනිත් අතින් සමන්ගේ දරුවෝ හොඳට බලාගෙන ඉන්නවා අම්මා තාත්තා දෙන්න ආචිල සීයට කොහොමද සලකන්නේ කියලා. මතර මතක තියාගන්න පිණුතුනි, දරුවන්ට හුවා පීඩම් කරයි කියලා, දරුවන්ට හුවා ඉගැන්නුවයි කියලා දරුවෝ තමයි සලකන්නේ නැහැ. දරුවෝ තමයි සලකන්නේ තමන් තමන්ගේ දෙමාපියන් සලකපු ආකාරයට. ඒක තමයි යථාර්ථය. ඒක දිට්ඨධම්ම වේදෙනිය වශයෙන්ම සමාන්තර ප්‍රතිඵල ලැබෙන කාරණේ. ඒ නිසා දරුවෝ හද නැත්නම් වශයෙන් හොඳට තමන් හිතේ තියාගත්තු කාරණයක් තමයි ඒ දරුවන්ට තේන්නම තමන්ගේ වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවා නම් අමතරට මිය ගිහිනා නම් අඩුගානේ වෙන නැන්දමාම කෙනෙක් හරි ගෙනල්ලා මෙන්න මෙහෙමයි වයසට කලකන්නේ කියන ආදර්ශය දරුවන්ට දෙන්නට ඕන. ඒ සමග මේ සීලය කියන කීතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ සීලෙන් අපි ගත කරන අවස්ථාවේදී ටිකෙන් ටික අපේ හිත සමතියක් කරා ටික ටික හරි අපි එන්නට ඕන. මානසික සුවයක් කරා එන්නට ඕන. දැන් පිනතුන් ලෝකේ බොහෝ දෙනා මානසික සුවයක් කරා යන කාලයක්. විශේෂයෙන් ඇමරිකාව වගේ රටවල් මානසික විවෘතතාවයෙන් බොහෝ දෙනෙක් පෙළෙන වර්තමානයේ කායික රෝග වලට වඩා වැඩි මානසික රෝග. ඒකට ප්‍රධාන හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය, අස්තනාස අබින්ද්‍රිය වලට කැමැති දේවල් කරා වේගෙන් දුවනවා. දුර අන්තිම පින්තුනේ මහා අතෘප්තිකර භාවයකට පත් වෙනවා. අන්තිම මානසික රෝගීන් බවට පත් වෙනවා. ඇතැම් විට විවිධ විදියේ රූප බලලා ඒ රූප වලින්ම මනස විකෘති වෙන බොහෝ අයට. මේ ශබ්දාලේ ශබ්ද තුලින්ම මනස විකෘති වෙන වර්තමානයේ වැඩිපුරම ලෝකයේ උපදේශකවරු කවුන්සලර්ස්ලා මනෝවෛද්‍යවරු අවශ්‍යන කාලයක් කියලා සමහර විද්වතුන් අනායකට පණ කළා තියෙනවා. යථාර්ථයෙන් මේක මෙන්න මෙවැනි සමාජයකට පිනතුනි අද විශේෂයෙන් ඇමරිකාවේ රටවල් විශේෂයෙන් බුදුදහම ව්‍යාප්ත වෙන්නම මෙන්න මේ බුදුදහමේ තියෙන මානසික සුවය පැත්ත කරා යන්නටයි යන්නේ. එනිසා අපි ටිකෙන් ටික මෛත්‍රී භාවනාවෙන් පටන් අරගෙන ටිකෙන් ටික පිනතුනි හිත වඩන කමටහනකට අපේ හිත අපි දිනු කරන අවශ්‍ය වෙනවා. එතකොට අන්න ඒ විදිහට ටිකෙන් ටික සමාධිගත කරනකොට ඊළඟට පිනතුනි සමාධිගත වෙච්ච හිතින් අපට අපි හරියට ධර්මඥානය ලැබලා තියෙනවා නම් අන්න එදාට අපට හිතෙනවා ටිකෙන් ටික මෙන්න මේ වෙනස් වෙන ලෝකයේ අනිත්‍යතාවය කියන එක අපට ටිකෙන් ටික පේන ගන්නවා. අපි අසුර කරන, අපි පරිහරණය කරන මේ හැම දෙයක්ම මොහොතක් පාසා වෙනස් වෙන දේවලුයි අපි මේ පරිහරණය කරන්නේ කියන එක සමන් පේන ගන්නවා. අන්න ඒ වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වෙන දෙයක් සමන් ප්‍රාර්ථනා කරන්න යන්නේ නැහැ. අපට පින්නතුනි අපට ජීවිතයේ දුක ඇති වෙන ප්‍රධානතම හේතුවක් තමයි වෙනස් වෙන ලෝකයේ තුල අපි වෙනස් වෙන්නේ නැහැ කියන ආකල්පයකින් ඉන්නවා. අන්න මේ දේවල් වෙනස් වෙනකොට අපි දුකට පත් වෙනවා. අපට දුක ඇති වෙන ප්‍රධානම හේතුව. අනිත්‍ය වූ ලෝකයේ තුල නිත්‍ය කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ නිසා අපි පරිහරණය කරන හැම දෙයක්ම අපේ බාහිර රූපී විතරක් නෙමෙයි. අපි ඇසුරු කරන පුද්ගලයන්ගේ ගතිගුණත් වෙනස් වෙනවා. ඇතැම් විට අපේ අම්කිසි කෙනෙක් මුලින් හම් වෙච්ච මුල්ම අවස්ථාවේදී අපි හිතාගෙන හරිය හොඳ කෙනෙක් කියලා බොහොම ලං වෙනවා. ලං වෙල ටික කලින් ගියාම තේරෙනවා අනේ එහෙම ගුණයක් මෙයා ළඟ නෑ කියලා දුරස් වෙන. ඊට පස්සේ තව අලුත් කෙනෙක් හම්බුනාට පස්සේ යාට කිට්ටු වෙනවා. බොහොම අපි හිතන තියෙන තියෙනතුනේ මුළු ජීවිත කාලෙම අපි කරන්නේ පුද්ගලයන් තීරුම් ගන්න උත්සාහය කරනවා. පුද්ගලයන් ලං වෙනවා, යාළගේ දුර්ගුණ පේනවා, අයින් කරනවා, අලුත් කෙනෙක් හම්බ වෙනවා. අර අර ජම්බු ගහේ ළඟ යට හිටිය පින්නතුනි සිවල වගේ. අපි හිතාගෙන ඉන්න ලැබිච්ච දේ නෙවෙයි යථාර්ථයේ ඊළඟ දේ කියලා ඊළඟ දේට අපි යනවා. බඩු බාණ්ඩ පිළිවඳවත් එහෙමයි, කුද්ධල ඇසුරු කිරීමත් එහෙමයි. නමුත් වෙනතුනේ සැබෑ මානසික සුවේ තියෙන තමන්ගේ අභ්‍යන්තරේ. මෙන්න මේ වෙනස් වීම යථාර්ථය අපට නුවණින් දකින්න පුළුවන් නම් වෙනතුනි අන්න ඒ යථාර්ථය දකින්න අවස්ථාවේදී අපි ගෙදරින් වෙන් වෙලා අපි කැලේට යන්නේ නැහැ. අපි ගෙදරම ඉන්නවා. ගෙදරම ඉඳගෙන අපි වෙනස් වෙන ලෝක යථාර්ථය අපි නුවණින් මුහුණ දෙනවා. යථාර්ථවාදී මුහුණ දෙනවා. දරුවන් පිළිබඳව උනත් පිළිතුරු ලොකු බලාපොරොත්තු අපි තියාගන්නේ නැහැ. දරුවන්ට අපි උපරිම වේදන්සන යුතුයකම් කරනව කරන අතරේදී මේ දරුවන් කියලා කියන්නේ උනත් අපි බලාපොරොත්තු වන ඉලක්ක වලට ඇතමිට යන්න බැරි වෙන අය, යන්න බැරි වෙන්න පුළුවන් විදිහ හොඳයි. නමුත් යන්න බැරි වුණොත් තමන් ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක කලින්ම යථාර්ථවාදී මුහුණ දෙලා තියෙනවා තමන් අධ්‍යක්ෂින් ලැබලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ වෙනස් වීමට අපි වෙනස් වීම අභියස නොවෙනස් වන විදිහේ මානසිකත්වයක් ඇති කරගන්නවා. ඒ වගේම අපි හිතන්නේ හැමදේම හුඟක් සුභවාදී කියලා අපි හිතන්නේ. සුභ දේවල් ලෝකේ තියෙනවා පින්නතුනි. නමුත් මේ සුභවාදී දේ අතුරෙන් අසුභවාදී දේවල් ලෝකේ තියෙනවා. බොහොම ලස්සනට අද තියෙන දේ පින්නතුනි අපේ රූපේ වුණත් කලින් කාට මේ වෙනස් වෙනවා. මේ හැමදාම එක වගේ මේ රූපේ තියෙන්නේ නැහැ. අන්න ඒ රූපේ වෙනස් වෙනකොටත් අර රූපේ ලක්ෂණට තිබෙද්දී අපි එකට එකතු වෙලා හිටිය අපි රූපේ වෙනස් වෙද්දී අපි ගතිගුණ වලින් බැඳලින නිසා අපි රූපේ වෙනස් වුණා කියලා පුදුර අත්හැරලා යන්නේ නැහැ. අපි ගතිගුණ වලින් ඊට වඩා බැඳලා ඉන්නවා. අන්න ඒ නිසා නුවණ තියෙන මේ ධර්මයෙන් මේක තේරුම් ගන්න තියෙනම් වෙනසනි අපි පුද්ගලව ප්‍රතික්ෂේප කිරීම හොඟ අඩු කරනවා. ඒ වගේම ප්‍රතික්ෂේප කිරීමෙන් වැළකෙන වගේමයි පුද්ගලන්ට හොඟ අමීප වීමත් අපි අඩු කරගන්නවා. මේ දෙකම වෙනසනි අන්තය. වැඩිපුරම කෙනෙකුට සමීප වීමත් දුකට හේතුවක් වැඩිපුරම කෙනෙකුෙන් ගැටීමත් දුකට හේතුවක් හැටියට බුදුහාම දේශනා කළේ මෙන්න මේ විදියට පින්නතුනි අනිත්‍යතාවය නෝනින් දකිනවා ඒ වගේම මේ ලෝකේ දුකක් කියලා දෙයක් තියෙනවා කියන එක දන්නවා දුක හටගන්නේ පින්නතුනි මෙන්න මේ වෙනස් වීම කියන යථාර්ථයෙන් ඉන්න දැන් හැමදාම මේ වගේ දේවල් එකට තියෙනවා නම් අපිට එක වගේම මේ වගේ ලක්ෂණට මන්දිර තියෙනවා නම් දරුවෝට එකත් හැමදාම මේ වගේ එක තියෙනවා නම් ගැටලුවක් නැහැ පින්නතුනි දරුවෝ උනත් ඇදන්ට අර කුඩා කාලේ මේ දුව හොබුත අද කීකරුව ඉන්නව නම් වයසත් එක්ක ඒගොල්ලන්ගේ කායික වර්ධනයත් එක්ක එයාල කාලේ වැඩියට හැමිට අම්මා තාත්තා කියන දේ තහන්නේ දැන් ඉස්කෝලේට බාර දෙන ඉස්සෙල්ලා ළමයි අම්මා කියන දේ හුඟක් අහනවා නමුත් ඉස්කෝලේට බාර දුන්නාට පස්සේ කොහමද ඊට පස්සේ අම්මා හැමිට ගුරුවරියක් වෙන්න පුළුවන් අම්මා විද්‍යාපතිවරයෙක් වෙන්න පුළුවන් නමුත් අම්මා කියන දේට වඩා පන්තියේ ටීචර් කියන දේ තමයි පිළිගන්නේ අම්මා හැම කීවට අපේ ටීචර් කිව්වේ මෙහෙමයි කියලා අම්මට ඒතර කීකරු වෙන්නේ එතකොට පන්ති බාර ගුරුවරයා කියන දේ හුඟක් කල් පිළිගන්නේ නැහැ. ඉස්කෝලේ 6-7 පන්තියක් යනකම් යනකම් කීකරුවා ඉන්නවා. ඊට පස්සේ tamamම සාධිනව හිතන ගන්න. ඇතැම්ද ගුරුවරුන්ට අභියෝග කරනවා. ඒක තමයි යථාර්ථය. අපි මේ වයසේදී දරුවන්ගේ මානසික සහ කායික වර්ධන තීරුම් අරගෙන දරුවන්ගේ අවශ්‍යතාවය තීරුම් ගන්නට ඕනේ. මොනවද තියෙන අපි ගැටෙන්නේ නැහැ. එහෙම නැතුනොත් අපි හැමදාම හිතනවා නම් අර ගෙදර හිටියා අත දරුවාම හැමදාම මේ මානසිකත්වයෙන් ඉන්නවනේ කියලා. ඒක පිනුතුනේ දරුවන්ගේ වරදක් නෙවෙයි අපේ වරදක්. ඒ නිසා මේ අපි පරිහරණය කරන හැම දෙයක්ම මේ වෙනසක් කරන් දේවල් පිනුත් අපි මේ පරිහරණය කරන්නේ. අනේ නිසා මෙන්න මේ යථාර්ථය නුවණින් දකින්නේ අපට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. ඒතොර බුදුහාමුදුරුවන්ගේ දර්ශනය කියලා කියන්නේ පිනුතුනේ හරියට යුද්ධයකට යන කෙනෙකුට යුද උපකරණ ටික සකස් කිරීමක් හා සමානයි. ඇයි එහෙම කියන්නේ පිනුතුනේ? ජීවිතය කියලා කියන්නේ පිනුතුනේ යුද පිටියක් වගේ. ඒ යුද පිටි හැම වෙලාවෙම යුද්ධය තියෙනවා නමුත් ප්‍රබල යුද්ධ තියෙන විටින් විට හට ගන්නවා මොනවද ඒ යුද්ධ ජීවිතයෙන් ලෙඩ දුක් හට ගන්නවා මරණයන් හට ගන්නවා ප්‍රිය විප්‍රයෝගයන් හට ගන්නවා බලාපොරොත්තු කඩවීම ජීවිතය තියෙනවා මෙන්න මේ අවස්ථාවට තමයි පිනොත් අපිට ධර්මයක් අවශ්‍ය වන්නේ හරියට අපි ධර්මයේ තේරුම් අරන් තියෙනවා නම් අපි කලින්ම දන්නවා මේ ධහම තුල කියලා තේ කියලා තියෙන යථාර්ථය මේ කියවෙන්නේ කියලා අපිට ඒ දුක්ඛිතේ නිදහස් වෙන්න පුළුවන් එනිසා පින්නතුනි බණ දහම් කියලා කියන්නේ යුද උපකරණ වගේ බණ අහනවායි කියලා කියන්නේ ඒ යුද උපකරණ ශක්තිමත් මෝහත් කරනවා වගේ. හැබැයි පින්නතුනි යුද්ධයට සතුරන් ආපු වෙලාවට නම් අවුල සකස් කරන්න බෑ අපට. යුද භූමියට සතුරන් ඇවිල්ලා යුද්ධයට සූදානම් වෙලා අපට එරෙහිව යුද ප්‍රකාශ කරපු අවස්ථාවේදී අපිට යුද උපකරණ සකස් කිරීම හෝ ආයුධ මෝහත් කිරීම අපට කරන්න බෑ. එදාට අපි කරන්නේ ගියොත් අපි පරාජය වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඒ වගේ පින්නතුනි කෙනෙක් ලෙඩ වෙච්ච වෙලාවේදී එක්තැන් වෙච්ච වෙලාවේදී බණ කියන කිහිල්ල බෑ කෙනෙක් මරණයට පස්සෙච්ච වෙලාවේදී කෙනෙකු විඳා ගන්න ගිහිල් අපට සාර්ථක වෙන්නේ නෑ ඊට කලින්ම පින්නතුනි ධර්මය අහලා තියෙනට ඕන අර කලින්ම යුද්ධයට සූදානම් වෙනා වගේ එතකොට මෙන්න මේක හරියට තමයි දර්ශනය තමයි ලැබෙලා තියෙනවා නම් හරියට වෙඩි වෙඩි නොවදින ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගේ බාහිරින් නොයේ කරදර උපද්දව තමයි ජීවිතේ එන්න පුළුවන් ජීවිතයක් කියන්නම පින්නතුනේ ලෙඩ දු මරණ ප්‍රිය විප්‍රයෝග බලාපොරොත්තු කඩවීම කියන දේවල්මයි සමස්ත ජීවිතෙම කියලා කියන්නේ. ඒ අතර ජීවිතේ තෘප්තිය ලැබෙන ඉතාම සීමිත අවස්ථාවකට තියෙනවා තිබ්බට වැඩිපුරම ජීවිතේ 90%ක්ම අපිට පින්නතුනේ මේ අමිහිරි අධ්‍යක්ෂීම වල ජීවිතේ මුණ පාන තියෙන. නමුත් බුදුහාමුදුරන්ගේ දර්ශනය කියලා කියන්නේ මෙන්න මේක කලින්ම හඳුනාගෙන කියන දහම. අන්නේ කලින් මහඳුනාගෙන ඇයි මේ දුක හටගන්නේ කියන එක අපිට කලින්ම දේශනා කරලා තියෙනවා. ඇයි දුක හටගන්නේ පින්නතුනි අපේ තමන්ගේ කියලා බාහිර දේවල් වැඩිපුර සමීප කරගත්ත නම් ඒ සමීප කරගත්තු ප්‍රමාණයට ඒ දේවල් වෙනස් වෙනකොට අපිට දුකට ගන්න. ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මේ සීලයක පිළිතලා හිත වඩලා දෙගෙන්ට එක අනිත්‍ය දුකාරත්ම මෙහි කරනකොට අපි දන්නවා අපි මේ ඇතුළු කරන දේවල් අපෙන් වෙන් වෙලා යන දේවල් කියන එක කලින්ම මෙහි කළ තියෙනවා. එතකොට මේ යථාර්ථය අභ්‍යස්ත පින්නතුනි අපි මානසිකව වැටෙන්නේ නැහැ. අපි දන්නවා ඇතැම් විට දැන් මරණයක් වගේ වෙච්ච අවස්ථාවකදී අපි අඬනවා අපි තුන් හිතකින්වත් මෙවැනි මරණයක් ඒකල හිතුවේ නැහැ කියලා. කෙනෙක් හදිසියෙම ලෙඩ වුණු වෙලාවේදී අපි කෑ ගහනවා අනේ මම නම් හිතුවේ නැහැ මේ වගේ ලෙඩක් වෙයි කියලා. නමස් පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝදී අභින්නන් පච්චේක සම්බං. සමා ලෙඩ වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. තමන් විතරන්නේ තමයි ඇසුරු කරන අය දරුවෝ වැඩි හිටියෝ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ මේ හැම දෙයක්ම ලෙඩ වෙන්න ඕන ලෙඩ වෙන්න පුළුවන් අය කියන එක විතර මෙනි කරන්නේ කියලා අපේ ශාස්ත්‍රවරයා අපේ බුදුහාමරෙම දේශනා කළා කියනවා. නමුත් අපි ලෙඩක් අහම මොකද කියන්නේ? දරුණු ලෙඩක් ආවොත්ින් අපි හිතනවා අපි කියනවා අපි තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. බලන්න මේක බුදුහාමරණ කරන අපි ලොකු වගහුරයක් නේ. අඬන්න ඕන නම් අඬන්න. හැබැයි කියන්න එපා මම තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. ඇයි ඒ? බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන තුන් හිතකින් නෙවෙයි අභින්නන් නිතරම මේව මෙනෙහි කරන්න කියලා පිනතුනි. මරණ ධම්මෝහි මරණං අනතීතෝති අභින්නන් පච්චේ කිතබ්බං මරණය නිතරම මෙනෙහි කරන්න කියලා දේශනා කළ තියෙනවා. ඒ නිසා ළඟම ඥාතියෙක් මරණයට පත් වුණා කියන දුක නම් අඬන්න හොඳට කමක් නැහැ. හැබැයි කියන්නේ බා මම තුන් හිතකින්වත් ඥාන් මැරෙයි කියලා කිව්වේ නැහැ කියලා නම් කියන්නේ බා. ඇයි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළ තියෙනවා මේ අපි මැරෙන අය මේ තමන්ගේ ඇසුරු කරන හැම දිනෙකම මැරෙන අය කියන කෙනෙකුට මෙහෙ කරන්න කියලා. ඒ මැරෙන දිනේ විතරයි වෙනස පින්නුතුනේ අපි හැම දිනෙකම මැරෙන අය. අපි උපැන්න සාතියක ලබා ගත්තනම් උපැන්න සාතියක නිකුත් කරන තැනින්ම පින්නුතුනේ මරණ සාතියක නිකුත් කරන බලාගෙන ඉන්නේ ඔක්කොම සාතියකින් හදලා තියෙන්නේ. දිනේ විතරයි දාන්න තියෙන්නේ. ඒකත් ඉදිරියේදී අපිට හම්බ වෙනවා. ඒ නිසා උපැන්න සාතියක තියෙන ඇත්තන්ට තව සාතියක් එකට එකතු වෙනවා. දිනේ විතරයි අඩු. ඒ නිසා ඒ අවස්ථාවට පින්නතුනි අපි හිත අපි කියන්නේ හොඳ නෑ අපි ධර්මය දන්නා හැටියට අපි තුන් හිතකින්වත් හිතුවේ නෑ කියලා මේක යථාර්ථය. ඒතකොට මෙන්න මේ යථාර්ථයට මුහුණ දෙන කෙනා පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ජීවිතයේ මන්දෝත්සාහය වේ කියලා. ජීවිතයේ කලකිරීමකට පස්සේ මේ ඔක්කොම දාලේයි දරුවෝ ටික දාලා කැලේටයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නෑ පින්නතුනි. දරුවාන් යුතුයකම් ටික වෙනකටත් වඩා හොඳ කරනවා. දෙමාපියන් සලකන එක වෙනකටත් වඩා හොඳ කරනවා. පින්නතුනි මේ යථාර්ථය ලෝකයේ හොඳින්ම අවබෝධ කරගත් උත්සමය තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිරන් පාපු ගමන මහා කාශ්‍යප මහඳුර ප්‍රධාන ස්වාමීන් වහන්සේලා සිය ගාණක් රැස්ුණා. රැස්වලා මොකද කිව්වේ? මේ ශාසනය පිළිහෙන්න පුළුවන් ඒ නිසා අවුරුදු දහස් ගණනක් මේ ශාසනය ස්ථාපිත වෙන විදිහට අපි වැඩ පිළිවෙලක් ගගන්න ඕනේ කියලා ඉතාම බුද්ධිගෝචර වැඩ පිළිවෙලක් එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උපාලි හාමුදුරුව ආනන්ද හාමුදුර ප්‍රධාන මහරහතන් වහන්සේ විසින් කළා. අනිත්‍ය හොඳට දකින අය මේ දැකපු අය. ලංකාවේ හදපු රුවන්වැලි සෑය, මිරිස වැටිය, ජයත්‍රිම අවධිය රෝපණය කිරීම මේ සියල්ලටම පින්නතුනි අනුශාසකත්වය දුන්නේ කවුද? සැලසුම් ඉදිරිපත් කරේ කවුද? ලෝහමා ප්‍රාසාදය හදන පණිකරම සැලසුම් ඉදිරිපත් කරේ අනිත්‍ය හොඳටම මෙනෙහි කරපු රහතන් වහන්සේලා. රුවන්වැලි සෑයට අනුශාසනා කළේ රහතන් වහන්සේලා. වර්තමානයේ පින්නතුනි ලෝකේ නව නිර්මාණයන් ගොඩනැගිල්ලක් හෝ වෙනත් දෙයක් හදනකොට වගකීම ගැරන්ටි කොච්චරද? අවුරුදු 100යි 200යි උපරි මොනවාද? ඒ ලෝකේ නිත්‍යයි සැපයි කියලා හිතාගෙන ලෝකයා නව නිර්මාණයක් කරනකොට නව නිර්මාණයකට ආයු කාලය දෙන්නේ වගකීම දෙන්නේ කට්ටිය අවුරුදු 100ක් 200ක් උපරි මොනවාද? නමුත් පින්නතුනි රහතන් වහන්සේලා කොහමද? අනිත්‍ය හොඳටම මෙනෙහි කරපු අනිත්‍යයේ යථාර්ථය පසක් කරපු උත්සමියෝ අද ගුරුවහන්සේ සෑයේ වගකීම ආමු වශයෙන් අවුරුදු 10යි. අවුරුදු 10ක් යනකම් ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවක් නැහැ. ඒ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිළිදවපු ජයසිරි මහ බෝධිය ලෝකේ ලිඛිත ඉතිහාසයක් කියන ඉපරිණම රුක්ෂය. බලන්න පිනතුනි වඩාම සාර්ථක මේ ජීවිත යථාර්ථය අමතක කරලා අර රූපවාහිනිය කියන කතාවේ ගහලා අර විහිරු තහලුවේ ගහලා ඉන්න ලෝකයේ සාර්ථක මේ යථාර්ථය නුවණින් දැකලා උපේක්ෂා සාගතින ලෝකයේ සාර්ථක සමාන තේරුම් ගන්න පුළුවන්. එනිසා පින්නතුනි ලෝකයේ ඉන්නේ යථාර්ථය තේරුම් ගත් අය තමයි වඩාත්ම බුද්ධිමත්ව වඩාත්ම යථාර්ථවාදීව වඩාත්ම අභිමානයෙන් වඩාත්ම මැඩහත්ව ලෝකෙට මුහුණ දෙන්නේ. ඒ ඇගේ ජීවිතවල ප්‍රශ්න අඩුයි. විසාකාව අනාථපිණ්ඩික සිත්තුමාගේ අය ඉතාම පරිපූර්ණ ගෘහස්ථ ජීවිත ගත කරපු අය. ඒ අය මගඵලලාභී උත්සමයෝ. ජීවිත අනිත්‍යතාවය යම්කිසි ප්‍රමාණයකට අවබෝධ කරගත් උත්සමයෝ. ඒ ඇගේ ජීවිත පින්නතුනි ධර්මයේ දන්නේ නැති ඇගේ ජීවිතවලට වඩා ඉතාම සාර්ථක ජීවිත ගත කළේ ඇති. ඒ වගේම ඒ අය බොහෝ දෙනෙකුට ජීවිතයේ සිහිත වුණා. බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුණා. එන්පා පින්නතුනි මගක තියාගෙන අපේ ජීවිතයේ අපට ඉදිරියේ කරදර කම්පටුළු ගාන ජීවිතේ නැති වෙන. හොඳට එක මතක තියාගන්න සමහර දරුවෝ ඉන්නවනම් අම්මා තාත්තා ඉන්නවනම් සහෝදර සහෝදරයෝ ඉන්නවනම් අපි හැම දිනාටම පින්නතුනි අනාගතයේ හඳන්න වැළපෙන කාරණා ටික ඔක්කොම අපි මේ තියාගෙන ඉන්නේ. ඒක අමතක කරන්න එපා. අන්න ඒ හඳන්න වැළපෙන්න එන්න තියෙන අවස්ථාවෙන් අපිව මුදවන්නයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. ඒකෙන් හිතන්න එපා වයසට යන අය වයස නොගිහිලි ඉන්න නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ලෙඩ වෙන අය ලෙඩවලින් සුවපත් කරන්න නෙමෙයි ධර්මයේ තියෙන්නේ. මරණයට පත් වෙන අය මරණයෙන් මුදවන්න නෙමෙයි බුදුහාමුදුරගේ ධර්ම තියෙන්නේ. ඒ මරණය, ඒ ලෙඩවීම, ඒ මහලු වීම අභියස අනිත් ලෝකයේ අය හඬද්දී වැළපෙද්දී අපි හඬා නොඇටි වැළපි නොසිට ඒවට යථාර්ථවාදීව නුවණින් මුහුණ දෙන්න පුළුවන් ඉදී ආධ්‍යාත්මික සත්‍යයක් ඇති කරන්නයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. එනිසා පින්තේවනි වටිනා දර්ශනයක් අපට ලෝකේ දේශනා කළ තියෙනවා. ඒ දර්ශනේ දේශනා කර බුදුහාමුදුර දේශනා කරන්නේම මාර්ගයේ ධර්මයෙන් දේශනා කරන්නේ ලෝකයේ දුකත් දුකෙන් නිදහස් වීම මාර්ගය විතරයි කියලා. එනිසා මේ දුකෙන් නිදහස් වෙන්න නම් පින්තුනි මේ යථාර්ථය අවබෝධ කරගෙන මේ අපි ධාර යන දේවල් මේ වෙනස් වීමට පත් වෙන දේවල් අපි අතුරු කරනවා කියන එක නුවණින් අවබෝධ කරගෙන හැකිතා ඒ වෙනි කරදරය ජීවිතය ආපු අවස්ථාවේදී නොහඬා ඉන්න පුළුවන් විදියට අපි අපේ ගුණධම් එක අපි දිනු කරගන්නට ඕන. හැබැයි වෙනතුරු මතක තියාගන්න බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි දානයක් පූජා කරන පන්සලට අපි වාර්ෂිකව දානයක් පූජා කරනවා ගෙදරට වඩම්මලා අපි පොල් පිළිගන්න කියලා හිතාගෙන මේ දුක් ටික නිදහස් වෙන පුළුවන් කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ වගේම මේ පින්කම් ටික කළා අපි සුගති ගාම වෙන පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් පින්තු ඒක වැරදි වෙනවා. ඒකෙන් ওই ප්‍රාර්ථනා දෙක මිශ්‍ර වෙන්නේ නැහැ. මේ පින්කම් දෙකෙන් ඇතුළත සසරේදී සැප විපාක වෙන්න පුළුවන්. නමුත් ওই පින්කම් කොච්චර කළා තිබුණත් පින්තුනි මතක තියාගන්න හඬන්න වැළපෙන්න දුක් වෙන කාරණයක් ආපු අවස්ථාවේදී පින්කම් කරපු කෙනත් අඬනවා පින්කම් නොකරපු කෙනත් අඬනවා දෙන්න මඬනවා. දෙන්නේ වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ මෙන්න මේ ධර්මයේ සැබෑලසම ප්‍රත්‍යක්ෂ කරපු වෙනාගේ විතරයි වෙන වෙනස තියෙන්නේ. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරනවායි කියලා කියන්නේ සීලය වඩලා සමාධිය දිනු කරගෙන අනිත්‍ය දුක් අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය හොඳට නුවණින් දකින්න පුළුවන් විදිහේ මානසිකත්වයක් ඇති කරගත්තු කෙනා. එවැනි කෙනා තමයි පිණුතුනි මේ බාහිර ලෝකෙම වෙනස් වෙද්දී බොහොම අභිමානයෙන් මනහත්ව මේ ලෝක යථාර්ථෙ නමුණ දෙන්නේ ඒක නාඩ පින්නතුනි ඒ දුක් ටික එන්නේ නැහැ උට. ඇතැම් විට අනිත් අය එක එකට hina වෙලෙන්න පුළුවන් නමුත් අර බාහිර දුක් ටික උට එන්නේ නැහැ. ඔහු දන්නවා මේ දුක් ටික එන්නේම මේ අස්සන් ආසාදී ඉන්ද්‍රිය හයෙන් මේ ඔක්කොම එන්නේ. මේ හයෙන් එනකොටම දන්නවා අවිද්‍යාව මුල් කරගෙන අයුරස මනසිකාරෙන් ඉන්න අවස්ථාවේදී මේ දුක් ටික එන්නේ. මේ අවස්ථාවේ හොඳට සී කල්පනාවෙන් ඉන්නෝ ඒ දුක් ටික තමයි එන්නේ නැහැ. තමා හරියට අර ගේට්ටුවක් ළඟ හොඳ දක්ෂ මුරකාරයෙක් දාලා තියෙන වගේ මේ ඉන්ද්‍රියන් හය ළඟම සතිය නැමැති මුරකාරය තමන් දාන්නේ. ඒ නිසා ඥාතින් මේ යන්න පුළුවන්, දරුවා කීකර වෙන්න පුළුවන්, බලාපොරොත්තු කඩ වෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක් අභියසම පින්නතුනි අපි නොසලී ඉන්න පුළුවන් විදියට අභිමානයෙන් මේ ජීවිතය අර්ථයට මුහුණ දෙනවා. ඉතින් අන්න ඒ තත්ත්වයට පත් කළ දෙන්නේ බුදුහාම අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ කාරණා හතර. එදා අර කුමරවේ රජතුමාට කටපාඩ හඳු ප්‍රකාශ කරනකොට රජතුමා දෙහිම සතුටටපත් වුණා. ස්වාමීන් වහන්සේ වයසට ගිහපු අය අපි මේ ධර්මයේ පසක් කළේ නෑ. අපි ඒ නිසා දන්නේම නෑ වයසට ගියා. නමුත් ඔබ වහන්සේ මේ බද්දර යවුවනේදීම මේ යථාර්ථය අවබෝධ කරගෙන මහලු වෙන කලින්, ලෙඩ වෙන කලින්, ඥාති වියෝ වෙන කලින්, ධනෙම පිරෙන කලින්ම මේ සත්‍යෙන් මිදිනවිලා මේ ජීවිත යථාර්ථය අවබෝධ කරගත්තා කියලා ඉතාම ප්‍රසාදයෙන් මේ ස්වාමීන් වහන්සේට වන්දනා කළා. අර්ථජිතම එනිසා පින්තුනි මේ අපි අද සාකච්ඡා කරේ රටපාල සූත්‍රයයි. ඒ නිසා මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු හතරක් මොනවද? අපි වයසට යන අය, අපිට අපිව පාලනය කරන්න බැරි අය, පාලනය කරන්න බැහැ කියන අපේ කය. නමුත් අපි හිත අපිට පාලනය කරන්න පුළුවන්. දක්ෂ කෙනා හිත පාලනය කළා කය සියදුනම පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. අත්තකොලෝක සබන් පහය ගමනිය අපි සියලුම දේවල් අත්හැරලා දාලා යනවා. අස්වාමිකයි අපි. ඒ වගේම ඌණයි නිතරම මඩේක නැහැීමෙන් ඉන්නේ. මෙන්න මේ ස්වභාව හතර තමයි ලෝකයේ ස්වභාවය. මේ ස්වභාව හතර තේරුම් ගත්තු කෙනා මේ හතරෙන් ඉක්මලා ඊට වඩා සුවයක් කරා යනවා තමන්ට නිරෝගී භාවය තියෙන කාලයේදීම. ඒ නිසා මේක බොහෝ දිනකට තේරෙනවා. තේරෙන්නේ හැබැයි පින්නතුනි වාස් වයසට ගිහිල්ලා. ඒ නිසා වඩාත් වටින්නේ වයසට ගිහිල්ලා එක්තැන් වෙන්න කලින් අපට මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් නම් එවැනි ජීවිතවලින් පින්නතුනි වාස් වැඩ ගන්න පුළුවන්, වාස් ප්‍රයෝජන ගන්න පුළුවන්. අන්න ඒ සඳහා තමයි අපි උත්සාහ ගන්න ඕනේ. අපිට වයස ගත වෙනකොට වඩා වේගින් අපි ධර්මයෙන් ඉදිරියට යන්න ඕන. එහෙම කළොත් විතරයි අපි ජීවිත ජයග්‍රහණය කරා වෙන්නේ. වයසට යනකොට වඩා වේගින් ධනවත් වුණායි කියලා අපි හැබැයිසම ජයග්‍රහණය කරාගන්නේ නැහැ. වයසට වඩා වේගින් ඉගෙනගත්තයි කියලා අපි දක්ෂව වෙන්නේ නැහැ. වයස යනකොට වඩා වේගින් ආධ්‍යාත්මික ශක්තියෙන්, ගුණධර්ම වලින්, ආධ්‍යාත්මික අවබෝධයෙන් ඉදිරියට ගියොතින් තමයි අපි හැබැයිසම ජීවිත ජයග්‍රහණය කරා වෙන්නේ. එනිසා වයස යන කලින් මම ගේ හදාගත්තා. වයස යන කලින් දරුවට විශ්වවිද්‍යාලෙ පිටස්සලා. වයස යන කලින් එදට වාහනයක් ගත්තා කියන එක විතරක් නෙවෙයි ජීවිත සතුතිය. වයසට යන කලින් මෙන්න මේ බුදුදහමේ කියන ජීවිත ආකාරයට අවබෝධ කරගන්න පුළුවන් නම් අන්න එවැනි කෙනා තමයි පින්තුනේ හැමදේම ජීවිත ජයග්‍රහණය කරපු කෙනා. අනේ සඳහා බුදුහාමුදුර අපට අනුශාසනා කරන්නේ. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට අපි හැම දෙනෙක්ම වඩවඩා උත්සාහ ගනිමු. එසේ සිද ගිරීමට පෙරවන් සරණින් මේ හැම දිනකටම නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මම දැන් වෙනුවෙන් අද මේ පින්කම් සිදු කරේ හේමන්ත මහත්මයා, හේම ඥාති මිත්‍රාදීන් හැම දෙනෙක්ම මේ දූපතුන් දෙපළත් සාතු කරගෙන මෑණියන් පෙරමිණ සබාගෙන මේ සහෝදර සහෝදරයන්ගේ සහභාගීත්වයෙන් මේ පින්කම සිදු කළේ. මීට වසර 7කට කලින් මියගිය සමන්ගේ ආදරණීය ස්වාමී දියණිය සුබිනා මාරසිංහ මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්ට. ඉතින් මේ වගේ තින්දහමක් අපි කලපින් අනුමෝදන් කරනකොට මේ මහත්මයාට දරුවන් ලොකු සතුටක් අපට අපේ ඥාතිවරිය වෙනුවෙන් අපට කරන්න පුළුවන් කියලා අපි ඥාති විදුකම ඉස්සෙච්චිද කරායි කියලා. මෙන්න තින්කන් සිද කිරීමෙන් තමයි පින්නතුන අපට අපේ හිතට එන ශෝකේ නැති කරන්නට අපට හේතු වන්නේ. ඉතින් ඒ ශෝකේ නැති වෙනා වගේම එමියගේ කෙනට ඇතැම්මිට ඉස්සයන් ස්ථානයක තින්දහම් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් තින් අනුමෝදන් වෙලා තමගේ ජීවිතය වාසනාවන්ත කරගන්නවා. ඉතින් එමියගේ අයටත් ලොකු යහපතක් වන ඒසියාට මඩ ජීවත් නැත්තන්ට පින්කම ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන් හොඳ පින්කමක් මේ සිද්ධ කරේ. ඉතින් හේමන්ත මහත්මයාට සතුටටපත් වෙන්න පුළුවන් ආකාරයට අද මේ පින්කම සිදු කළා. ඉන්නේ සල් ප්‍රාර්ථනා කරමු. මේ රැස් කරගත් සියලුම කුණ ධර්මංගයේ බලයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මීට වසර 7කට කලින් මියගිය සුවිනා මාරසිංහ මහත්මිය මේ පින් අනුමෝදන් වේවා. මේ කිනේ සුවපත් විය හැකි වෙනත් ඥාතීන් වෙත්නම් ඒ සියලුම ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින්කමට සහභාගී වුණු ධර්ම ශ්‍රවණය කළ මේ පින්තුනම මියගොල් සිස්සම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වෙන වෙත්නම් අපට මේ යම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තු වෙන වෙත්නම් ඒ වගේම පින් බලාපොරොත්තුව ඉදිමින් ඥාතින් කවුරුත් පින් අනුමෝදන් නොකරන කෙනෙක් සත්‍යෙත් මේ විශ්වයේ ඉන්නවා නම් ඒ සියලුම සත්‍යනොත් මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාගේම සතර ජීවිත සුවපත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් සම්මාදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ හැමදෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණය සැලසේවා. හේමන්ත මහත්මයාට ඒ වගේම මේ මෑණියන් වහන්සියත් දිනාට මේ හැමදෙනාටමත් විශේෂයෙන් මේ දරු දෙපළට හොඳට ඉගෙන කියා ගන්නට දෙවියන්ගේ දැහැමේ ආරක්ෂාව රැකවරණය සැලසේවා. මේ හැමදෙනාටමත් දෙවියන්ගේ ධාරණ ආරක්ෂාව රැකවරණය සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. මොඳේ පින්තුනේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පංචශීලයේ සමාදන් වීමෙන් දෙවියන්ට ඥාතින් දෙතින් අනුමෝදන් කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සීලෝම පුණ්‍යධර්මයන්ගේ බලයෙන් හේමන්ත මහත්මයා එම දරු දෙපළ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඥාතින් ඇතුළු මේ හැම දෙනාටම පින්කමට සහභාගී හැම දෙනාටම පින් කමී ආශිර්වාදයෙන් නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් කළ සේවා රැස් කරගන්නා ලද පුණ්‍යධර්මයන්ගේ බලයෙන් උතුම් වූ නිවන් සුව කළ සේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. දුක්ඛ සම්පන්තාච නින්දුම්කා භයං පන්තාච නින්භයා සෝකං පන්තාච නින්සෝකා හොන්තු සම්දේසි පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බියනති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.